2015 වසරේ 8 වෙනි මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මය අවබෝධ කරගත් අයෙකුට මේ ලෝකේ තියෙන කිසිදු ආගමක් සම්බන්ධ කරගන්න නැතුව සත්‍ය පිළිබඳව කතා කරන්න පුළුවන්. කිසිදු ආගමික වචනයක් අවශ්‍ය කරන්නේ නැහැ. සත්‍යයට ආගමික වදන් කියලා කොටසක් අපි නම් කරගෙන තිබුණට ඒව කිසිවක් අවශ්‍ය කරන්නේ සත්‍ය අවබෝධයේ පිණිස. සත්‍ය අවබෝධ කරගන්න නම් කරන්න තියෙන එකම දේ තමයි ඔබව අනිත් පැත්ත ගහන්න ඕන. දැන් ඉන්න පැත්ත අවිද්‍යාව නම් අනිත් පැත්ත නිවිද්‍යාව. ඒ කියන්නේ ඔබ ඔය ජීවත් වෙන වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගහන්න ඕන. නමුත් ඔබ අනිත් පැත්ත කියලා යම් දෙයක් කපාටම හිතන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි අනිත් පැත්ත කියලා කියන්නේ. නිවන පිළිබඳව, ලෝකෝත්තරත්වය පිළිබඳව හැඟීමක්, සංකල්පයක් පහළවන්නේ නැත පෘථජ්ජන විඥාණයට. පෘථජ්ජන විඥාණය තුල තියෙන්නේ මනෝ සංකල්ප, මනෝභාවයන් පමණයි. ඒ ලෝකෝත්තර ගුණය නැහැ. ඒ ලෝකෝත්තර බව නැහැ. මනස තුල නොපිහිටන දෙයක්. මනස තුල නොපිහිටන දෙයක්. දැන් ලෝකෝත්තර කියලා කිව්වහම අපි ඒක අපි ගත්ත ආකාරයක් තියෙනවා. ඒක තමයි අපිට මතක් වෙන්නේ. ලෝකෝත්තර වෙනවා. සමහර ලාට ඒකට ගෞරව සම්පයුක්ත භාවයක් තිබුණොත් ඒකටත් බයයි. ලෝකෝත්තර වීමනේ ඒක බොහොම වැදගත් දෙයක්. නමුත් ඒ කිසිවක් නැතිව අපි පරිවර්තනය වෙනවා සහනයට. එහෙම නැත්නම් අපිපත් වෙනවා සැහැල්ලුවට. එහෙම නැත්නම් අපිපත් වෙනවා නිදහසට. අන්න ඒකටම තමයි ලෝකෝත්තරය කියලා කියන්නේ. නිදහසටපත් වෙන්න නම් ලෝකයෙන් එතර වෙන්නම ඕන. කොහොමද ලෝකයෙන් එතර වෙන්නේ? ලෝකය කියලා කියන්නේ මේ අපි දරාගෙන ඉන්න මානසිකත්වය. කොහොමද මේ ලෝකයෙන් එතර වෙන්නේ? ඒ ඒ ක්‍රියාදාමයන් වලට බැස ගන්නා වූ හේතුන් නැති කිරීම. ඇසට බැස ගන්නා වූ හේතුන් නැති කරනවා. කනට බැස ගන්නා වූ හේතු, නාසය, දිව, ශරීරය, මන කියන මෙන්න මේ ආයතන හයට බැස ගන්නා වූ හේතුන් ඇති. ඔබ මේක තේරුම් ගන්න. එක එක කෙනාට එක එක වෙලාවට හේතුන් එක එක විදියනේ නේද? දැන් කඩේට යන මිනිස්සේ එකම හේතුවකට නෙමෙයිනේ කඩේට යන්නේ. ඒ මිනිස්යාට විවිධ අවශ්‍යතා තියෙන. නගරයට යන මිනිස්සේ එකම හේතුවකට නෙමෙයිනේ මිනිස්සු දහහක් නගරයට එන්නේ. හේතු දහහක්. ඒ නිසා ඔබම තේරුම් ගත යුතුයි ඔබේ ඉන්ද්‍රියන් වලට බැස ගන්න හේතු. මොකටද මම මේ ඉන්ද්‍රියන් වලට බැස ගන්න හේතු කියලා. මේ හිතට බැස ගන්න හේතු. ඒ වගේම දෘෂ්ටි වලට බැස ගන්න හේතු. සංකල්ප වලට බැස ගන්න හේතු. වචන වලට බැස ගන්න හේතු සොයා ගන්න ඕන. හේතු භංග කරන්න පුළුවන් නම්, හේතු නැති කරන්න පුළුවන් නම්, එයාට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. හේතු නැත්තම් අනිවාර්යයෙන්ම ඊළඟ නැත්තේ මොනවද? ඵල නැහැ. හේතු නැත්තම් ඵල නැහැ. හේතුවක් නැත්තම් ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නෑ. අපි අර කීමට කියන්නේ ගින්නක් නැත්තම් දුමක් මතුවෙන්නේ නැහැ කියනවා වගේ. යම්කිසි හේතුවක් නැත්තම් ඵලයක් නැහැ. අපි යම් ඵලයක් ලෝකෙ පේන්න තියෙනවා නම්, දකින්න තියෙනවා නම්, ලබනවා නම්, ඒ හැම ඵලයක්ම තවත් එක හේතුවක් නෙමෙයි, හේතු සමුදායක් ඇතිවීමෙන් සකසිච්ච දෙයක්. ඒකට කියනවා සකස් කරන ලද ලෝකය. සකස් කරන ලද ලෝකය. බාහිර වස්තුන් සකසිලා තියෙන්නේ එසේමයි අධ්‍යාත්මික මනෝ සංචේතන නැත්තම් සංකල්ප ඇති වෙලා තියෙන්නේ එහෙමයි. හේතුන් සමුදායක් නිරන්තරයෙන්ම ඒ හැම සංකල්පයක් සමගම, හැම දෘෂ්ටියක් සමගම තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි ඔබ මධ්‍යස්ථ විනිශ්චයකරුවෙක් නොවන නිසා ඔබේ ප්‍රශ්නේ ඔබට විසඳ ගන්න බැරුව ඔබ ඒ ප්‍රශ්නෙන් තෙරපිලා ඉන්නවනම්, ඒ විසඳ ගන්නට බැරි හේතුව ඔබ මධ්‍යස්ථ විනිශ්චයකරුවෙක් නොවන නිසා. අත්වාදයෙන් බලනවා, තමන් හදාගන්න මතයෙන් බලනවා, තමන්ගේ මතයට අනුව වැඩ කරනවා, තමන්ගේ මතයට අනුව සිතනවා, තමන්ගේ මතයට අනුව කතා කරනවා. නමුත් මේ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත් කෙනෙක් ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණය, වැදගත්ම ලක්ෂණය තමයි අත්වාදයෙන් කතා කරන්න, අත්වාදයෙන් බලන්න, අත්වාදයෙන් සිතන්න. අතිශයින්ම වැදගත් කාරණයක්. මගේ අවබෝධය, මගේ වැටහීම, මං හිතන විදිය, මගේ ආගම, මගේ දර්ශනය මොනවද මගේ නොවෙන්නේ? පළවෙනි කාරණය දුරු කරගන්න අත්වාදය. සැහැල්ලු කරන්න තමන්ගේ දෘෂ්ටිය, මෘදු කරන්න තමන්ගේ දෘෂ්ටිය. ඇයි එහෙම කියන්නේ? ඔබ වේදනාව විඳින්නේ ඔබගේ දෘෂ්ටිය නිසා. ඔබ දුකට පත්වන්නේ ඔබගේ දෘෂ්ටිය නිසා. ඒ නිසා ඔබගේ දෘෂ්ටිය සැහැල්ලු කරන්න, මෘදු කරන්න, නිදහස් කරන්න. සත්‍යවාදී මිනිසෙකුට කිසිවක් දරාගෙන සිටීමට අවශ්‍ය නැහැ. කිසිවක් දරාගෙන සිටීමට, මතක තබාගෙන සිටීමට අවශ්‍ය නැහැ සත්‍යවාදී මිනිසෙකුට. සෑහෙන දේවල් මතක තබාගෙන, දරාගෙන, උසුලාගෙන සිටින්නට සිදු වෙන්නේ යම් අසත්‍යවාදී ස්වභාවයක්. තර්කනේ කිසි වෙලාවක මා පරාජය කරයි කියලා, මේ තර්කය, මේ දහම කවුරු හරි විසින් බිඳ දමයි කියලා අදහසක් පහළ වෙන්නේ නැහැ. එහෙම බයක් බියක් සංවේගයක් හටගන්නෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේලාගේ වචනය නිවිලා සිත නිවිලා ගත නිවිලා ලෝකේ තියෙන ආගම් එක සසඳලා බැලුවහම තියෙන වෙනස ඔබ ඔය ආගම් නාලිකා ටික බලනවා ඇති බලන්න ඔවුන්ම ඔවුන්ගේ දෘෂ්ටියෙන් මත්තු ඔවුන්ව ඒහත් තුල දැඩි තැති ගැනීමකින් බයකින් ඔවුන්ගේ තර්කය බිඳහෙලයි කියලා ඔවුන්ගේ ප්‍රකාශන ඉදිරිපත් වෙන්නේ. ඔවුන් නිවුණු ස්වභාවයක් අපිට පේන්නේ නැහැ. ඇයි? ඔවුන් බයයි ඔවුන්ව පෙරලයි කියලා. මද බුද්ධියෙන් පිරි ආගමික දර්ශන වලින් ලෝකයේ දුක් විඳින අතර ඔබ ඉතාම භාග්‍යවන්තයි මේ දහේ තේරුම් ගන්න මහන්සි වීම පිළිබඳව තේරුම් ගන්න. ඔබ විසින්ම මුදා හරින්න. ඔබගේ දරා ගන්නා ලද දෘෂ්ටිය නිදහස් කරන්න. ඔබ සිතාගෙන ඇති මම තදින් අල්ල ගන්න තරමට තමයි මට ජයග්‍රහණ ලැබෙන්නේ කියලා නෑ. මමත්වය තදින් අල්ල ගන්න තරමට ඔබට අයිතිවන්නේ පරාජය. තණ්හාව වැඩි වෙන තරමට මිනිස්සු දුප්පත් වෙනවා. ඔබ තේරුම් ගත්තනම් හරි. තණ්හාව වැඩි වුණොත් ඒ තණ්හාව වැඩි මිනිස්සු දුප්පත් වෙනවා. තණ්හාව නැති වෙන නැති වුණාම පොහොසත් වෙනවයි කියලා මිනිස්සු දන්නවනම් මේ ලෝකේ සීළු දෙනාම තණ්හාව නැති කර ගන්නවා. ඒ කියන්නේ පිනටවත් තණ්හාවක් නැහැ. තේරෙනවනේ? වතු පිටි ඉඩ කඩම් වලට තණ්හාවකුත් නෑ. දානෙට මානෙට තණ්හාවකුත් නෑ. ඒ වගේම එක්රැස් කරගන්න තණ්හාවකුත් නෑ. ඒකෙන් අදහස් කරන්නේ තමාගේ හිතේ තියෙන විවෘත භාවය. කලයුක්ත වියුක්ත කරන්න පුළුවන් අනග්ගහිත චිත්තයකින් බලාපොරොත්තු නොවන සිතකින් වැඩ කරන්නට පුළුවන් විවෘත මනස. බලන්න ඔබේ මනස දිගහැරලා මේ මොහොතේ මනසි මොනෝද තියෙන්නේ කියලා. කිසිවක්ම නැතිව ස්වභාවිකවම නිශ්චල වූ සිත මොනතරම් ආශ්චර්යයක්ද, මොනතරම් සතුටක්ද, මොනතරම් සහනයක්ද. නිවනේ දකින්න කිසිවක් නැත. එසේනම් දැකීමට උත්සාහ නොකරන්න. දැන් ඔබේ නුවණ වෙහෙසලා ඇස වෙහෙසලා මහන්සි වෙන ඇති මොනවා හරි දකින්න. නිවනේ දකින්නට කිසිවක් නැත. එහෙනම් දැකීමට උත්සාහ නොකරන්න. දැකීම හඳුනා ගන්න. නිවනේ ඇසීමට කිසිවක් නැත. ඒ නිසා තමයි මේ අපි කියන්නේ නිවන පිළිබඳව නෙමේ, මේ කියන වචනවලත් තියෙන්නේ මහා බොරුවක් කියන එක අපි මතක් කරන්නේ එකයි. මේ වචනවලින් මේ ඔක්කොම එකට කැටි කරලා යම් ඥානවන්ත කෙනෙකුට මේ නිර්වාණය, එහෙම නැත්නම් ඒ වචනේ බර වැඩි නම් සහනය, සැහැල්ලුව, මෘදු බව, මානසික නිදහස කියන එක ලබන්න පුළුවන්. ගන්ධයක් නැත, රසයක් නැත, ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙමේ නිවන. මනසින් මනෝමය කරන්න දෙයක් පුළුවන් දෙයක් නෙමෙයි නේද? මනෝමය කරනවා කියන්නේ යමක් කියුවාම මවා ගන්නවා. මේ ගේ මේ වගේ ඇති, මේ ගස මේ වගේ ඇති, මේ මල් මේ වගේ ඇති කියලා අපි මවා ගන්නවා, මනෝමය කරනවා. එහෙම මනෝමය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් හොඳට තේරුම් ගත්තද ඒක? හොඳට වටහා ගන්න. දකින්න බෑ, අහන්න බෑ, ආග්‍රහණය ලබන්න බෑ, රස විඳින්න බෑ, ස්පර්ශ කරන්න බෑ, මනෝමය කරන්න බෑ. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ නිවන් දකින්න? කාටවත් නොකී රහසක් කියන්න. නිවන් දකින්න මුකුත්ම කරන්න ඕනේ නෑ. නිවන් දකින්න නම් කරන්න තියෙන්නේ මේ සියලු ක්‍රියාවන් වලින් නිදහස් වෙන්න විතරයි. ක්‍රියාව තමයි නිවනට තියෙන බාධාව. තේරුණාද? ක්‍රියාව තමයි නිවනට තියෙන බාධාව. ඒවන නිවන වෙනුවෙන් මුකුත් කරන්න ඕනේ නැහැ. ඔබ කරන ටික නතර කරගන්න එක නම් කරන්න ඕනමයි. තේරුණාද? නැත්තම් වැරදි වැටහීමක් ඇති කරගන්න එක උන මම නිවැරදි කළා. ඔබ කරන ටික නම් නතර කරගන්න ඕමනාවයි. මේ ඔක්කොම අඟුලිමාල තමයි. අඟුලිමාල ඇඟිලි කපන්න දිව්වා. මේගොල්ලොත් මොනවා හරි කපා ගන්න තමයි ඔය දුවන්නේ. සමහර අය ගාන කපන්න දුවනෝ. සමහර අය එක එක දේවල් ඕ රූප ඇසෙන් රූප කඩා ගන්න, කණෙන් ශබ්ද, නාසයෙන් දිවෙන්, ශරීරයෙන් මනෙන් ඒ දේවල් කඩා ගන්න, වඩා ගන්න, කපා ගන්න තමයි ඔය දුවන්නේ. අහවල් දෙය ගැන හිතන්නේ මොකටද කියලා හිතුවාම ඔන්න මොනවා හරි කියයි. ඒකනේ සත්‍ය. මොනවා හරි දෙයක් මට ඒ පැත්තෙන් ලැබෙන්න ඕනේ. එම අපේක්ෂාවක් තියෙනවා. ඉතින් සියලුම දෙනාම කඩු අමෝරාගත් අඟුලිමාලල තමයි. දුවනවා දුවනවා දුවනවා. බුදුරජාණන් වහන්සේ මේ නතර වෙලා මේ වාඩි වෙලා ඉන්න මේ සංසුන්ව ඉන්න අඟුලිමාලල ටිකට කියනවා නතරවන්න. වඩිමින් කියන්නේ මොකද්ද කියන්නේ? නතරවන්න. ආය මොකවත් කරන්න ඕනේ, ආය කිසිම ක්‍රියාවකට එන්න ඕනේ නෑ. ඔබ නතර වුණා නම් එපමණකින් ඇති. ආයි ක්‍රියාවකට එන්න අවශ්‍ය කරන්නේ. බුදුරජාණන් වහන්සේ සංසාර සාගරේ ජයගත්ත විදිය එකවරක් නෙමෙයි, දහස්වරක් නෙමෙයි, ලක්ෂ වාරයක් ඒක මතක් කරන්න ඕන. ඒක මතක් කරයි කියලා එකම බණක් කිව්වයි කියලා වෙන්නේ නැහැ. ඒ එකම බණ, එකම පදය එක්කෙනෙක් ලක්ෂ වාරයක් කියනකොට තේරුම් ගනී, තව එක්කෙනෙක් එක වාරයක් කියනකොට තේරුම් ගනී. වෙනස් වෙනස් වෙනස් වෙනස් බණපද හැටියට තිබ්බට ඔය හැම එකක්ම එකම බණපදේ. එච්චරයි මට තේරෙන්නේ. මුළු ත්‍රිපිටකයේම තියෙන එකම බණපදේ 84,000ක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේ ඉතාම හොඳින් දේශනා කරා. මුහුදේ කොහෙන් බැලුවත් කොයි පැත්තෙන් බැලුවත් ලුණු රසය බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකම නිර්වාණ රසය ඒ මොහොතේම මේ මොහොතට කොතනින් බැස්සත් මොහොතටම තමයි. ආයි වෙන දෙයක් නැහැ, වෙන බන පදයක් වෙන කොහොමවත් නැහැ. ඒ නිසා තොටුපළව 1000ක් ගැන කතා කරන්න ඕනේ නැහැ. එක තොටුපළකින් අපි එක කාරණයකින් ධර්මය අවබෝධ කරගත්තොත් සියල්ල අවබෝධ කරගත්තා වෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේගේ තරණය කිරීම? බුදුරජාණන් වහන්සේගේ තරණය කිරීම, මම මේ සංසාර සාගරයේ තරණය කළේ රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. මං අන්න එහෙමයි තරණය කළේ. දැන් මේක තේරුම් ගන්න නැතුව ඉස්සරහ වචනයකට යන්න එපා. ආයි බණක් අහන්න එපා. මේක තේරුම් අරගෙන ඉවර කරන්න. මොකද්ද මේකේ තේරුම? කියයි තේරෙන්නේ නැහැ කියලා. ඉතින් තේරෙන්නේ නැති හැම දෙයක්ම අනිත් කෙනාගෙන් අහන්න එපා. තමන් පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්න. විද්‍යාඥයෙක් කියන්නේ තව කෙනෙක්ගෙන් අහගෙන වැඩ කරන කෙනෙක්ද? පරේක්ෂණෙක් කියන්නේ නැහැ. ඔහුම ලබාගත්ත යම් පරිචයත් තුළ ඔහු නව පරේක්ෂකයෙක් බවට පත් වෙනවා. අන්නේ නව පරේක්ෂකයෙකුට තව කෙනෙක්ගෙන් අහන්න අවස්ථාවක් නැහැ. ඔහු මේ දේ ස්වාගත යුතුයි. ආමෙන්. ඔබ මේ කාරණය ස්වාගත යුතුයි. රැඳී සිටින්නෙත් නැත්නම් තරණය කරන්නෙත් නැත්නම් කවරක්ද කරන්න ඕන? අන්න එතෙන්ටයි නතර වෙනවා කියලා කියන්නේ. ඒ නතර වීම කියන එක හඳුනා ගන්න බැරි කෙනෙකුට නතර වෙනවයි කියලා කියන්නේ තරණය කරන්නෙත් නැහැ, රැඳී සිටින්නෙත් නැති තැන තමයි නතර වීම. ආදිනේද? සැබවින් නතර වීම නම් මේක තේරුම් ගත්තේ නැතුනොත් මම එකවරයක් නෙමෙයි ලක්ෂ වාරයක් මේකම කියනවා. හේතුව මේක තේරුම් ගන්න ඕන. රැඳී සිටින්නෙත් නැහැ, තරණය කරන්නෙත් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේගේ තරණය කිරීම, අන්න බුදුරජාණන් වහන්සේගේ නතර වීම. මේක වටහා ගන්න නැතුව ආය අනිත් කාරණයකට යන්න හිතන්නවත් එපා. මේක අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, ඒ ධර්මයේ ඇති යථාර්ථය තමන්ගේ මුළු ශරීරේ පුරා, මනස පුරා පැතිරෙන්න ඉඩ හරින්න. බුදුරජාණන් වහන්සේගේ තරණය කිරීම, තරණය නොකිරීම. බුදුරජාණන් වහන්සේගේ නතර වීම, රැඳී නොසිටීම. ධර්මය නිසා, ධර්මයේ තියෙන සුවිශේෂී බලයක් නිසා ඔබේ මනස ඉබේ නතර වෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි වැදගත්ම නතර වීම. ඔබ නතර කරන ස්වභාවය නෙමෙයි වැදගත්ම ස්වභාවය. ඉබේ නතර වෙන ස්වභාවයක් තියෙන ධර්මයේ ආශ්චර්යයක් නිසා. දැන් ඔබට තේරෙනවද? ඔබ විසින් නතර කරන තැන නතර වීමක් නැත. රැඳී සිටින තැන නතර වීමක් නැත. තරණය කරන තැන නතර වීමක් නැත. ඒ නිසයි මම මේ සංසාර සාගරේ තරණය කළේ, රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. මේ වචනේ පුදුම ගැඹුරු අර්ථයක් තියෙන මහරහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන්න පුළුවන් මහා සම්බුද්ධ වචනය. ඒක මේ ලෝකෙට එහෙම වචන කතා කරපු අය නැහැ තව. මේ පිස්සු කතා නෙමෙයි මේවා. මහා දාර්ශනික වචන. මේ ලෝකයේ තියෙන මහා ප්‍රබලම ධර්ම කාරණේ. ඉතින් අපි ඔක තේරුම් ගන්නෑ. උඩින් යන්තම් වචනාර්ථයේ විතරක් අරගෙන අපි හිතනවා අපි ඒක තේරුම් ගත්තයි කියලා. ඒක හරි වැරදි. ඈ අපි ඒක හරි වැරදි. වචන ටික විතරක් තේරුම් අරගෙන ලෝක සිතියම පෙන්නන ලෝකයේ අපි කියනවා මේ තියෙන ලංකාව, මේ තියෙන ඉන්දියාව, මේ තියෙන ඇමරිකාව, මේ තියෙන එංගලන්තය කියලා පෙන්නනවා. පොඩි ළමයෙක්ගෙන් අහනවා, දැන් පුතා ඔයා ඔක්කොම රටවල් ගැන දන්නවද? එතකොට එයා කියන කතාව තමයි, ඔව් මම ඔක්කොම රටවල් ගැන දන්නවා කියයි. හැබැයි මේ සිතියමේ තියෙන විදියට පමණයි. ඒ නිසා වචනාර්ථයෙන් ගන්න අය සිතියමක් පමණක් බලාපු කෙනෙක් හැටියට පමණයි අපිට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ නිසා සිතියමක් විතරක් බලපු කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පත් නොවෙච්ච කිසි කෙනෙක් එතරම්ම වැදගත්කමක් උසුලන්නේ නැහැ. ඒ නිසා මේ වචනේ තිබෙන මේ ගැඹුරු අර්ථය ලක්ෂ වාරයක් සිතන්න, ලක්ෂ වාරයක් ගේගෙන බලන්න මොකද්ද එහි තියෙන යථාර්ථය කියලා. කොහොමද එයින් අපිට ග්‍රහණය කරන්නේ මොන වගේ අර්ථයක්ද අපිට මතු කරලා දෙන්නේ කියලා බලන්න. මේ ධර්ම කරුණ පූර්ණව අවබෝධ කරගන්න කෙනාට ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන යාගේ මනස එන්න නතර වෙනවා, නිසල වෙනවා, සංසුන් වෙනවා. ඇයි? ඒ ධම් කරුණ පවතින්නේ මානසික ක්‍රියාව ඉක්මවල නිසා. මානසික ක්‍රියාව ඉක්මවල පවතින ධම් කාරණයක් මානසික ක්‍රියාවලියකට ඇද දමන කාරණයක් නොව. මානසික ක්‍රියාවලියකට ඇද දමන කාරණයක් නොව මානසික ක්‍රියාවලිය ඉක්මවන ධර්ම. දැන් තරණය කරනවයි කියලා කිව්වොත් එහෙම යා මානසික ක්‍රියාවලියකට වැටේ. රැඳී සිටිනවයි කියලා කිව්වොත් එහෙමත් එයත් යම් ක්‍රියාවලියකට වැටේ. රැඳී සිටින්නෙත් නැත්නම් ඒ වගේම තරණය කරන්නෙත් නැත්නම් කවර ක්‍රියාවක්ද? එයයි හඳුනාගත යුත්තේ. ඔබේ ඔය තියෙන පුංචි මොළෙන් හඳුනාගත යුතු කාරණේ තමයි නේද? රැඳී සිටින්නෙත් නැත්නම් තරණය කරන්නෙත් නැත්නම් කවර ක්‍රියාවක්ද? එය හඳුනා ගන්න, එය පිළිපදින්න, එය අනුගමනය කරන්න, එය ක්‍රියා කරන්න. එනිසා ඒ වචන ටික කර්ම මානසිකත්වයෙන් තොරව, ක්‍රියා මානසිකත්වයෙන් තොරව හඳුන ගන්න ඕන. එවිටයි ඔබට ඒ කාරණෙහි යථාර්ථය පැහැදිලි වන්නේ. බලන්න දෙයක් නැහැ, එහෙනම් ඇසට විවේක දෙන්න පුළුවන්. අහන්න දෙයක් නැහැ, කනටත් විවේක දෙන්න පුළුවන්. ආග්‍රහණය ලබන්න දෙයක් නැහැ, නිවන ලබන්න පුළුවන් කමක් නැහැ. නාසය මුල් කරගෙන එහෙනම් එකත් විවේකයි. දිව මුල් කරගෙන රසයක් හැටියට ලබන්නත් බෑ. ඒකත් විවේකයි. දතින් ටච් කරන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නිර්වාණය කියන්නේ. නිසා ගතටත් විවේක දෙන්න පුළුවන්. හිතින් මවල මවල හදලා ගොඩනගලා සංස්කරණය කරලා මනෝමය හදලා උපකල්පනය කරලා සංකල්පනා ඇති කරලා දෘෂ්ටි වශයෙන් හදලා අරගන්න දෙයක්ුත් නෙමෙයි. එහෙනම් මනසටත් විවේක දෙන්න පුළුවන්. විවේක දෙන්න. ඕක මම ඇවිල්ලා පාලි වචනෙන්ම ආයි කියන්න ඕනද? ඕකට නෙමෙයිද අර චක්ුණා සංවරෝ සාදු සාතු සෝතේන සංවරෝ කියන ඕක නෙමෙයිද? ඉතින් ඕක පාලි පදින් කියන්න ඕනේ. තේරෙන සිංහලෙන් කිව්වහම ඒක කරන්නයි ඕන. මට බණ කියන්න මේ ඇත්තන්ට අවශ්‍යතාවයක් නැහැ. මම බණකාරයෙක් නෙමෙයි. මම දේශකයෙක් නෙමෙයි. මං ආසම නැති දෙයක් දේශකයෙක් වෙන්න මං කැමති නැහැ. මං දේශකයෙක් නෙමෙයි. මට බණ කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන්නේ බණ නෙමෙයි. මේ ලෙක්චර්ස් කරනවා නෙමෙයි. උගන්වනවා නෙමෙයි. සියලු ඉගැන්වීම් වල සියලු බණ වල සමාප්තිය සටහන් කරන්නයි මේ උත්සාහ කරන්නේ. සියලු දෙනා ළඟම තියෙන කියන බණකුත් නැති අහන කෙනෙකුත් නැති තැනට ආවනම් හරි. ඇයි ඔබ හැමදාම අහන්න කැමති? ඇයි තව කෙනෙක් හැමදාම කියන්න කැමති? ඔබ එන්න අහන්න දෙයක් නැති තැනට, මා සිටිය යුතු තැන, මේ ශබ්දය නැගිය යුතු තැන තමයි කතාවක් නැති තැන, දේශනයක් නැති තැන. ඔබේ අධ්‍යාත්මය තුළ සමාප්තිය සටහන් කරන්න. චිත්‍රපටිය අවසන් වෙලා වැටෙන්න ඕන නිමි. The end කියලා වැටෙන්න ඕන. එහෙම නැත්තම් නිමි කියලා වැටෙන්න ඕන. දැන් තාම චිත්‍රපටිය දුවන ඕනේ මේ පස්සේ ඒකනේ. නිමි. ඊට පස්සේ මොකද කරන්නේ? අවසන් හෝල් එකේ චිත්‍රපටය නෙමේ, ඔබේ අධ්‍යාත්මය තුළ පැවති සම්පූර්ණම චිත්‍රපටය අවසන්. ආයි තව එකක් බලන්න තැනක් නැතිව අවසන් කරා. සමස්ත සිනමාව එන් පසුව ඔබ තුල පවතින ඥානය මනස ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවිකව ගලා යන සුළඟසේ. ස්වභාවිකව පාවී යන වලාකුලක්සේ. ස්වභාවිකව ගලා යන දිය ඇල්ලක් ගඟක්සේ. ඒ ඉතාම ප්‍රබල කර්ම බලවේගයක් බලන්න. සුළඟ ඉතාම ප්‍රබලයි, වලාකුළ ඉතාම ප්‍රබලයි, ජලය ඉතාම ප්‍රබලයි, මහ ගඟක්. ඒත් ඒ කර්ම බලවේගය තුල කුජලත්වය නැත, මමත්වය නැත, පුජ්‍යලත්වය තොර කරගත්තාට පසුව ඒ මිනිස්සයා හරි අපූරු කෙනෙක්. එයා කවදාවත් මේ ලෝක සම්ප්‍රදායවල් බිඳගෙන යන රළු කෙනෙක් නෙමෙයි. තව කෙනෙකුට හිරිහැරයක් වෙන, කරදරයක් වෙන, ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඇයි? බලන්න ගඟක ස්වභාවය, දිය පාරක් දාලා බලන්න පොළොවට. කවදාවත් ওই කඳු හරේ මෙහි තියෙන ගැටිති බිඳගෙන යන්නේ නැහැ. එයාට බැහැලා යන්න පුළුවන් තැනින් එයා බැහැලා යන්නේ පල්ලමත් කියලා තරකින්. බලන්න වතුර ටිකක් මෙහෙම දාලා. එයා මෙහෙම ලොකු කඳු ගැටිති තියෙනේම බිඳගෙන යා යන්නේ නැහැ. එයා යන්නේ එයාට බැහැලා යන්න පුළුවන් තැනින් එයා බැහැලා යන්නේ. ඒක තමයි ස්වභාවික ලක්ෂණය. ඒ වාගේ යම් කිසි ස්වභාවිකත්වයක් අනුගමනය කරන්නේ ඒ උරු බිඳගෙන ගියත්, නමුත් ප්‍රධාන ස්වභාවය තමයි යාට අයිති රටාව තුල ගමන් කරන. අපි ළඟින්ම පාරක් හදලා ඉවර වෙලා ඒක බිඳගෙන ගියාම අපි කියන ඔන්න උරු බිඳගෙන ගියා කියලා. නැහැ, යාගේ මාර්ගය යට යන්න තියෙන පහසු තැන තමයි එතන. ඒකයි එහෙම යන්නේ. කඳු මුදුරක් උඩ ගයක් හදලා ඒක ගහගෙන ගියාම නෑ, ඒක තමයි ඒක ස්වභාවිකත්වය. ඒ කුමක් වුණත් ඒ ස්වභාවිකත්වය. පුජ්‍යලත්වයක් නෑ එහි ක්‍රියාත්මක වෙන්නේ. කිසිවක් දරා නොගෙන බලා සිටින්න. කිසිවක් දරාගෙන නෙමෙයි, කිසිවක් දරා නොගෙන, දරා නොගත් ඇසින් බලා සිටින්න. අපේක්ෂාවකින් තොරව නිවන සොයන්න. අපේක්ෂාවකින් තොරව නිවන සොයන්න. දැන් අපි ලෝකේ හැම දෙයක්ම සොයන්නේ යම්කිසි අපේක්ෂාවක් පදනම් කරගෙනද නැද්ද? ගෙදර මොනවා හරි හොයනකොට මොනවද හොයන්නේ කියලා අහන්නේ නේ කනේ නෝනා නේද? මන්තෙන් මම හොයන්නේ පණාව. කොයිද යන්නේ? අපේක්ෂාවක් තියෙන. අපේක්ෂාවකින් තොරව නිවන සොයන්න. එහෙම නැත්නම් සැනසීම සොයන්න. තමන්ගේ සැනසීම අපේක්ෂාවකින් තොරව සොයන්න. එහෙමනම් ඒ සෙවීම මොන වගේ සෙවීමක් වේද? අපේක්ෂාවකින් තොරව සෙවීමක් තියෙන්න පුළුවන්ද? ආදී කොට ඇති සතර වටෙන් ඒ කාරණේ දිහා බලන්ට ඕන. අපේක්ෂාවකින් තොරව සෙවීමක් තියෙන්න පුළුවන්ද? එහෙම සොයන්න, එහෙම සොයන ස්වභාවයක් තියනවද? අපේක්ෂාවක් නැත්නම් එතන අනිවාර්යෙන් සෙවීම කියන එක නතර වෙනවද නැද්ද? නතර වෙනවා. ඉතින් අපේ අයට කිව්වහම අපේක්ෂාවකින් තොරව සොයන්න කියලා මෙන්න හොයන්න පටන් ගන්න. ඒ නිසා විචක්ෂණ සීලීව මේ ධර්මයේ ලබා ගන්න ඕන. නොතේරෙන ධර්මයක් කොහොමත් තේරෙන තැනින් එහාට ක්‍රියා කරන්න තමයි මේ ධර්මයෙන් අපි මඟ පෙන්වලා තියෙන්නේ, මඟ පෙන්වන්නේ. තේරෙනවා කියන සීමාව උපාදානය. තෝරනවනේ. තෝරලා කොහෙද දාගන්නේ? මල්ලට. තෝරලා දාගන්නවා මල්ලට. දැන් කරන්නේ තෝරලා දාගත්ත දේවල් එක එක මල්ලෙන් එළියට ඇදලා දානවා. ආයි මේ ධර්මයේ තේරුම් ගන්න දෙයක් නැහැ. ඔබ තෝරලා දාගත්ත දේවල් මල්ලෙන් එක එක එළියට ඇදලා දාන. ඊට පස්සේ ඔබ නොදරුවෙක් බවට පත් වෙනවා. නොදරුවා කියන්නේ දරාගෙන නැහැ. නේ කිසිවක් දරාගෙන නැහැ. මේක හොඳයි, මේක නරකයි, මේක මධ්‍යස්ථයි කියලා කිසිවක් දරාගත් නැති නිසා අපි එයාට කියනවා නොදරුවා කියලා. පොඩි ළමයින්ට කියන වචනය නොදරුවා. ඔබත් නොදරුවෙක් වෙන්නේ. නොදරුවෝ වැරදි වැඩ කරනවා දැකලා තියෙනවා. අවුරුදු මේ 7 8 අපි වැරදි වැඩ කරනවා. කිසි වැරද්දක් කරන්නේ යා වැරදි වැඩක් වැරදි වැඩක් කියලා දැනගෙන කරන්නේ නැහැ ඒක. නේද? යාට ඒක තේරෙනවක් නැහැ. සමහරලාට හොඳ දේ වෙන්න පුළුවන්, නරක දේ වෙන්න පුළුවන්. එයා දන්නේ නැහැ. එයා ගිනි දැල්ල දැක්කොත් ගිනි දැල්ලත් අල්ලනවා. නයි පැටියෙක් දැක්කොත් නයි පැටියවත් අල්ලනවා. නොදරුවා කියන්නේ ඒකයි. ඒ වගේ නොදරුවෙක් නෙමෙයි, අවබෝධයෙන් නොදරුවෙක් බවට පත් වෙනවා. තේරුණානේ? අවබෝධයෙන් කිසිවක් දරා නොගත් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ප්‍රබුද්ධ ජන විඥානයේකී කිසිවක් උපාදාන නොකල මනසකී ඥානයේකී පවතිනවා. ඒකෙන් අදහස පූර්ණයි. ප්‍රබුද්ධ ජන විඥානයේ කිසිවක් දරා නොගත් මනසකී ඥානයේ පවතින. ඒ කහලකොඩ බිමින් තියන්න. මොනවද තියෙන්නේ? තැම්බි තැම්බි පැහි පැහි තියෙන ඔය සිත් චිත්ත සංතානයක් තියෙනවා. ඕක බිමින් තියන්න, ඕක අහකින් දාන්න, ඕක ගඳ ගහන මානසිකත්වය අතහරින්න. ඒක ගුණ භක්තියට දාන්න. වැඩක් නැති දේවල් තියාගන්න එපා. එතකොට බරයිනේ. සංගය කම්පියුටරේ වුණත් එහෙමයි. ඒ ඩෙස්ක්ටොප් එකේ ගොඩාක් ෆයිල්ස් එහෙම ගොඩ ගැහුනහම මේ කම්පියුටරේ හිර වෙනවා. වැඩ කරන්න නැතු වෙනවා. ඒ වගේ තමයි ඔබේ තෝහනට වැඩි අනවශ්‍ය දේවල් පවා ගොඩ ගැහුනහම ඔබෙත් ඔය කම්පියුටරේ නතර වෙනවා. වැඩ කරන්නේ නැහැ හරියට. ඒ නිසා පුළුවන් තරම් සැහැල්ලුවන් අපේක්ෂාවන් වලින්, තණ්හාවෙන්, උපාදානෙන් වැඩ කරපු අයට වඩා මේ ලෝකේ තණ්හාවක් නැති උපාදානෙන් තොරව වැඩ කරපු අයගේ නම ලෝකේ ඉතිහාසයේ ගෞරවණීයව වන්දනීයව බැබළෙනවා. ඒකයි වැදගත්. දැන් ඔබේ ජීවිතයේ භෞතික ක්‍රියාදාමයක් වෙනස් කිරීමෙන් අධ්‍යාත්මික ක්‍රියාදාමය වෙනස් කරන්නට බෑ. තේරෙනවනේ? භෞතිකව ඔබ මොන විදියට කටයුතු කළත් ඔබ තණ්හාවෙන් තොර මිනිස්සෙක් බවට පත් කරන්න බෑ. භෞතික මෙන්න මේ චර්යාව අනුගමනය කිරීමෙන් ඔබ තණ්හාවෙන් තොර මිනිසෙක් වෙනවයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ ඔක්කොම ටික දීලා හිඟන්නෙක් වගේ පොල් කට්ටක් තියන් පාරේ පාත්‍රයක් විතර තියාගෙන හිටියත් තණ්හාවෙන් දුර වෙන්නේ බෑ. ඕක ඔයිටත් වැඩයි. හොඳට බුදුරජාණන් වහන්සේගේ කාලෙදී කළා. පාත්‍රේ තියන් ඉන පාත්‍රේට වැටෙන කොලයක් ඇටයක් පළතුරක් වේද ඒක විතරක් කාලා වාසය කරපු අය හිටියා. තණ්හාව දුරුණාද? දුරුනේ නෑ. ඒ නිසා භෞතික ක්‍රියාවලියකින් තණ්හාව දුරු කරන්න පුළුවන් කියලා හිතනවා. ඒක බොරුම බොරු කතාවක්. එහෙම කරන්න බෑ. කිසිම ක්ලේශ ධර්මයක් භෞතික ක්‍රියාවලියකින් වෙනස් කරන්න බෑ. භෞතික ක්‍රියාවලියක වෙනස් කරන්න බෑ. එනිසා ඔබේ ඥාන දර්ශනයම අවශ්‍යයි. මොකද්ද ඥාන? විමුක්ති ඥාන දර්ශනය අවශ්‍යයි. විමුක්ති ඥාන දර්ශනයෙන් දෙයක් දිහා බැලුවාම ආකල්ප සංකල්ප දෘෂ්ටි වචන නැතුව බලන්න පුළුවන්. මේක මගේ, මේක මගේ ආත්මය කියලා කල්පනා කරන්නේ නැතුව. තේරුණාද? මගෙන් අහනවා සමහර අය ඇවිල්ලා ඔබේ නිකාය මොකන්ද කියලා. මං කියනවා මට නිකායක් නැහැ. දවසක් ඇවිල්ලා පියතුමෙක් අහනවා මේ අප හැමෝගෙම රට නේද කියලා. මං කෝ මට නම් එහෙම හැඟින්නේ නැහැ කියලා. මට මේක මේ මගේ රටේ කියලා මට හැඟින්නේ නැහැ. ඒක හොඳ නැති වැඩක් කියලා සමහර අය හිතනවා. ඔය මගේ රටේ කියලා හැඟින නිසානේ මේ පලාත් බෙදා ගන්න අර මේ ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. සියලු දෙනාම තේරුම් ගන්නවා නම් අනේ මේ අවුරුදු 100කට අඩුවෙන් වීස ගහලා පොඩි කාලයක් ජීවත් වෙන එක කොහොමද මගේ රට වෙන්නේ කියලා පොඩ්ඩක් ඔළුවේ මොලේ කලඳක් තියෙනවනේ, අබෑටයක් තියෙනවනේ. මෙන්න මේ දින්ග මේ 225ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු ජනතාවට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොයිද මගේ රට? ඈ මගේ රට කියලා හිතන එකනේ මේ ලෝක යුද්ධේ ලෝක ප්‍රශ්නේ, මගේ රට කියලා හිතන එක. නමුත් ආමාරා හිතන්නේ නැහැ මේක හිතන්න ඕනලු මගේ රට කියලා. අනවශ්‍ය තරංගයකට මිස්සු දාලා අනිත් කට්ටිය ඒව දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා සීලුම අයට කියන්න තියෙන්නේ ජාතියක් නෑ ඔබට, ආගමකුත් නෑ ඔබට, රටකුත් නෑ ඔබට. ඔබ උපන් මොහොතේ ළමෙක් වෙන්න, එහෙමත් නැත්නම් කුසේ ඉන්න ළමෙක් වෙන්න. හුසේින ළමයට කේන්දරයක්වත් නැහනේ නේ. හුසේින ළමයට කේන්දරෙත් නැහැ. කේන්දරෙත් හදන්න පටන් ගන්න අර නර්ස් නෝන වෙලාව බලන තැන ඉඳලා ඔන්න කේන්දරේ හදනවා. ඒ නිසා කේන්දරයක්වත් නැති කෙනෙක් වෙන්න බලන්න මොන තරම් ස්වභාවික මිනිස්සෙද්ද මේ ලෝකෙට ඉපදුනේ. බාහිර උපක්ලේශයන්ගේ මොන තරම් අපිරිසුදු කළාද? හැදෙලිනේ කේන්දරයක්වත් නැති ළමෙක් ඉපදුනේ. හැදුව කේන්දරේ දැම්ම ලක්නේ. උදේ පාන්දර පලාපල අහනවා, එතන ඉඳලා මානසික රෝගියෙක්. අද ඥාති තරහ වෙනවා, අද ආලාභ වෙනවා, අද අතපයි බිඳෙනවා කියලා ඒක තියෙනවා. තනි කර මානසික වටන මනෝමය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙන්නේ ලක්න පලාපල හරහා. මහා පාපයක්. ඒක අහන්න එපා කවදාවත්. තමන්ගේ ලක්න පලාපල මානසික රෝගියෙක් වෙනවා. අද ඔබගේ ඇහැ ගලවලා යන්න ඉඩයි. අද ඔබගේ ඔළුවට හානි කර දායකයි. කොච්චර බයද? අර අර අර ආකල්පෙම වැඩ කරද්දී ඔළුවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කේන්දරයක්වත් නැති කෙනෙක් වෙන්න. ඒ අධ්‍යාත්මික දර්ශනේ භෞතික ඕනනම් ඉතින් ඉන්දර හැරලා කේන්දරේ බලාගන්න. ඒක මහලක් වෙන්න එපා. ඒ යම් කිසි ගණිත විද්‍යාවක ඇති ඒක වහලක් වෙන්න එපා. අධ්‍යාත්මික දර්ශනයට පැමිණියොත් 100%ක්ම කේන්දරයක් නැහැ. භෞතික විඥාණයට තියෙන ඔය ඔක්කොම සියලු දේ අධ්‍යාත්මික දර්ශනයට ඔය කිසිවක් නැහැ. 100%ක් අධ්‍යාත්මය තුළ පිහිටන තරමට තමයි සැනසෙල්ල. බාහිරයට එන්නේ නැතුව, ඉන්ද්‍රියන් වලට එන්නේ නැතුව 100%ක්ම පුළුවන් තරම් අධ්‍යාත්මය තුළ පිහිටන්න ඒ තරමට උඹට සහනය. ඒ කියන්නේ ඉපදුනේ නැති ළමයා. මොකුත් කන්ට්‍රෝල් නැහැනේ. පොඩි ළමයි පුංචිම ළමයි කිසි කන්ට්‍රෝල් එකක් නැහැ. ඔය ලස්සනට ඉන්නවා. එයාට චූ බර වෙලාට චූ කරනෝ නේද? කක්ක දාලා කක්ක දාලා. එයාට මේක ඇඳ මේක සම්මන්ත්‍රණ ශාලාව මේ මගුල් ගෙදර මේ ඉන්නේ ප්‍රබුද්ධයේ ගියතයි කියලා අතාරිනවද? එහෙම වැඩක් නැහැ. එයාට ඊතුනද ඊතුන වෙලාව දැම්මා. දැන් එතකොට එතෙන්ටද අපිත් ගෙන්නේ? ඔව්. අධ්‍යාත්මික දර්ශනයෙන් එතෙන්ට එනවා. බාහිරව මං හිතන්නේ ඒක එහෙම කරයි කියලා අධ්‍යාත්මික දෙයකට. ඒ නිසා තමයි ප්‍රබුද්ධ ජන විඥානයකුත් නොදුරුවක්ගේ අධ්‍යාත්මික දර්ශනයකුත් කියන මේ දෙකම පවතින්නේ. එතනයි සහනය තියෙන්නේ. නිවනට වචන නැහැ. සැනසීමට වචන නැහැ. සැහැල්ලුවට වචන නැහැ. සැහැල්ලුව හඳුනා දෙන්න ක්‍රමයක් නැහැ. සැහැල්ලුව කියන්නේ වස්තුවක් නොවේ. සැහැල්ලුව පවතින දිශාවක් නැත. මේ අපේ දුක්ඛදායේ තියෙන මඩ මලකඩ බර බිමින් තියෙන තැනම සුද්ධ කරන තැනම අපිට ලැබෙන සැහැල්ලුව සහනය මනසේ නිවීම පවණයි. මේ මොහොතෙත් ඔබ ක්‍රියාවලියකට විඥාණයෙන් හසු වෙ ඇති. ඒ මොහොතේ මේ ඒ ක්‍රියාවලියන් සංසිඳුවන් ක්‍රමානුකූලව සංසිඳේ එකපාර සංසිඳෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ මොහොතේ හසු වෙන දේවල් ඔබ සංසිඳවන්න ඕන. කියන්නේ එක ක්‍රියාවලියක් අතහැර තව ක්‍රියාවලියකට පත් නොවි සිටිනවයි කියන්න බෑ. සිටිනවයි කිව්වොත් එහෙම පත් නොවි සිටින උත්සාහ කරනවා. තේරුණානේ? පත් නොවි සිටිනවයි කියලා කියන්න බෑ. එහෙම කිව්වොත් මේ පින්නතුන් පත් නොවි සිටින්න උත්සාහ කරනවා. ඉතින් මම මොකද කරන්නේ? ඔන්න ඔය ආකාරයෙන් එහි තියෙන පටලැවිල්ල ලිහලා දෙන්න හැකියාව තියෙනවා. අනිත් ටික තේරුම් ගන්නවා. තේරුණානේ? ගුවන් යානයක් පොළවේ ඉඳගෙන පැයට කිලෝමීටර් 260ක වේගයක් අරගෙන යම්කිසි ප්‍රබල ශක්තියක් ගන්නවා වේගයක් මේ පොළවේ ඉඳලා. ඒ වේගය අරගෙන එයා ඊට පස්සේ පොළවේ තියෙන බලයෙන් ගමන් කරන්න නැතුව එයා ඊළඟට පියාසර කරනවා. අන්න ඒ වාගේ ඔබ යම්කිසි ඉන්ද්‍රියන් තුලින් මේ ධර්මයේ කියන තුල මේ පොළව හැටියට මේ වචන අරගෙන මේ පොළව මත යන්නට පුළුවන් උපරිම වේගයක් අරගෙන ඔබ මේ වචන නැමැති පොළව නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන මේ සමස්ත පොළව ලෝකේනේ ඒ පොළව ඉක්මවා එතන ඉඳලා යන ගමනක් තියෙන්නම ඕන. ඒක තමයි වෙනත් රටකට යන ක්‍රමයක්. ඒ වගේම ලෝකෝත්තර වෙන ක්‍රමයක්. තේරුණානේ? ඒක යම්කිසි උදාහරණයක්. ඒ වාගේ ගුවන් යානයෙන් නම් පොළවේ තියෙන දේවල් රැගෙනගෙන යන්නේ. නමුත් මේ ගමන යන මේ ඉන්ද්‍රියන් අතහැර යන ගමනේදී පොළොවෙන් දෙයක් රැගෙන යන්නේ නැත. යන දෙයක් නැත, යන කෙනෙක් නැත, යන තැනක් නැත. මේක සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් කියලා දෙයක් තියෙනවද? මේ ජීවිතේ සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් කියලා තියෙන දෙයක් තියෙනවද? තියෙනවයි කියන කට්ටිය ඉන්නවා. නැහැ කියන කට්ටියක් තියෙනවා. නැහැ කියන අය හරි ප්‍රබල එක තදින් අල්ලගෙන ඉන්නෝ. ඒක තමයි යාගේ ආත්මීකරණය. නැහැ කියන කට්ටියත් එක තදින් අල්ලගෙන ඉන්නෝ. ඒක තමයි යාගේ ආත්මීයකරණය. ඒ තදින් ග්‍රහණය කරපු තැනම ඇත කියලා ග්‍රහණය කළත් නැත කියලා ග්‍රහණය කළත් තමන් තදින් ග්‍රහණය කරන තැන ආත්මීයකරණය සිදු වෙනවා. සමහර අය ඉන්නෝ උපතක් නැහැ කියලා, එක්කෙනෙක් ඉන්නවලු කෑ ගහනවලු උපතක් නැහැ මස්සේ කියලා. ඉතින් ඒ යාගේ ආත්මීයකරණය එතන තියෙන්නේ. සමහර අය උපතක් තියෙනවෝ කියලා කෑ ගහනවා. ඒ යාගේ ආත්මීයකරණය. ඒ ආත්මීයකරණයට අනිවාර්යෙන් හසු වුණොත් ඒ ආත්මීයකරණයෙන් උපතක් හැදෙනවා. හැදෙන්නේ උපතක් හදන්න පුළුවන්. හැදෙලිනේ. දැන් අයිස් කැටයක් නො වූ ජලය වීදුරුවක් අරගෙන අපේ සීතකරණයේ අධි සීතකරණ කොටසේ තැම්පත් කරනවා. මොකද වෙන්නේ? ගල් වෙනවා. ඒ ගල් වෙච්ච ශක්තියව තමන්ගේ අත උනත් දවාලන්න පුළුවන්, පුළුස්සන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට රිදෙන්න පහර දෙන්නට පවා පුළුවන්. මහා ගල් ගෙඩියක් බවට පත් වෙනවා. නමුත් යම් කිසි කරණයක් තුල ක්‍රියාවක් හට ගන්නවා. එහෙම ප්‍රතිඵලයක් හට ගන්න. එහෙම ලෝකයක් තියෙනවා. පෙරේත ගතිය දිනුනොත් පෙරේතෙක් වෙනවා. යක්ෂ ගතිය දිනුනොත් යකෙක් වෙනවා. තිරිසන් ගතිය දිනුනොත් තිරිසනෙක් වෙනවා. දේව ගතිය දිනුනොත් දෙවියෙක් වෙනවා. බ්‍රහ්ම ගතිය දිනුනොත් බ්‍රහ්මෙක් වෙනවා. මේ අපි උත්සාහ කරන්නේ ඇත කියන්න හෝ නැත කියන්න හෝ නෙවෙයි. අඳුමතරම මේ සද්ධර්මය අවබෝධ කරගත්තට පස්සේ යාට ලබනාත්මයක් නැහැ කියලා කියනවත් ඇත කියලා කියනවත් නැහැ. ඒකයි ස්වභාවය. ධර්ම අවබෝධයෙන් පසුව ලබනාත්මයක් උපතක් ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. ඇයි? එයා උපතක් ඇත නැත කියන තැන නෑ. ඇත කියන්නේ පුජ්‍යලත්වයේ තුල සිට, නැත කියන්නේ පුජ්‍යලත්වයේ තුල සිට. ඔහුට ඇත තර්කද නැත, නැත තර්කද නැත. පාලනය කරන දෙයක්, ලබන්න දෙයක්, අපේක්ෂාවක් නැත. මොනවද කරන්න තියෙන්නේ? මොනවද බලන්න තියෙන්නේ? බලන්න කිසිවක් නැත. නොබලා ඉන්න. අසන්න කිසිවක් නැත. නොඅසා ඉන්න. ආග්‍රහණය කරන්න කිසිවක් නැත. ආග්‍රහණය නොකර සිටින්න. රස විඳින්න කිසිවක් නැත. රස නොවිඳ සිටින්න. ස්පර්ශ කරන්න කිසිවක් නැත. ස්පර්ශ නොකර සිටින්න. සිතන්න කිසිවක් නැත. නොසිතා සිටින්න. දැන් ඉතින් ඕක ගැන හිතන්න පටන් ගන්නේ නේද? ඕක ගැන බලන්න පටන් ගන්නේ නේද? ඕක ගැන ආයි ආයි අහන්නත් හිතේ නේද? මොකද්ද දන්නේ නැහැ උතෙන් ඩාවහම තියෙන රසය කියලා රස බඳින්නත් හිතේ නේ. මොකද්ද දන්නේ නැහැ මම ඕක කොහොම හරි අල්ල ගන්න ඕනේ කියලා හිතෙන්නත් පුළුවන් නේ. ඕන්න මං කියූ බණ ක්‍රියාත්මක වෙන හැටි. හෝම ක්‍රියාත්මක කරොත් හොයා ගන්න බෑ. තේරුණානේ? හෝම ක්‍රියාත්මක කරොත් හොයා ගන්න බෑ. සැබෑ අර්ථය මතු කරගන්න. මේ ධර්මයේ සියල්ල එකට ගස්ටන තන ඔබ තුළට සැබෑ අර්ථය මතු වෙයි. ඒ සැබෑ අර්ථය මතු කරගන්න. ඒ ධර්මයේ හරි සංසුන්. ඇයි? විඥාන නිරෝධෝ. හරි සංසුන්. මේ සදහායතන නිරෝධෝ හරේ සංසුන්. ස්පර්ශේ නෑ පස්ස නිරෝධෝ සංසුන්. වේදනා නිරෝධෝ සංසුන්. තණ්හා නිරෝධෝ සංසුන්. භව නිරෝධෝ සංසුන්. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්සයෝ නැත සංසුන් නිරෝධයි. පතාගත් දෙයක්වත් පොතාගත් දෙයක්වත් පතන දෙයක්වත් නැත. ප්‍රශ්නේ තියෙන ඔය ගැටලුව තියෙන එකනේ. පතන දේවල් තියෙනවා, පොතාගත් දේවල් තියෙනවා. පොතාගෙන පතාගෙන යන්නේ. පොතාගත් දේකුත් නැහැ, පතන දේකුනුත් දේකුත් නැහැ. දැන් ඔය ඉන්න විදිය එහෙමනම් හොඳයි කියලා හිතෙන බව. ඔය ඉන්න විදියේ තියෙන දෝෂෙ මේ කියන්නේ. ඔය ඉන්න විදිය හොඳයි කියන එක නෙමෙයි. ඔය ඉන්න විදියට ඉන්නේ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔය ඉන්න විදියේ තියෙන තැන තියෙන්නේ පටාගත්ත උතාගත්ත දේවල්. ඉව නැති කරන්න ඒවත්. අත්හරින්න. ඒ දුරු කරන්න. ඒ දුරු කරන ක්‍රමවේදයයි ධර්මයේ තුලින් ඒ විශ්මය දනවන ආකාරයෙන්, පූර්වත්වයේ දනවන ආකාරයෙන්, ආශ්චර්යයක් දනවන ආකාරයෙන් පැහැදිලි කරලා දෙන්න. මේක කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන කියන්නේ. විදර්ශනා කරලා තේරුම් ගන්න දෙයක් පුළුවන් දෙයක් නෙමෙයි නිවන කියන්නේ. අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිවන කියන්නේ. පුජ්‍යලේකුට අවබෝධ වෙන දෙයක් නෙමෙයි නිවන කියන්නේ. ලෝකේ අවබෝධ කරගත්ත කෙනෙක් නෑ නිවන කියන්නේ. නිවන කියන ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් නෑ ලෝකේ. එක්කෙනෙක්වත් නෑ නිවන අවබෝධ කරගත් අය ලෝකේ. ඒ අවබෝධ කරගත්ත හැම කෙනාගේම ළඟ කෙනා නැති වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒගොල්ලෝ කෙනාට දාන්න බෑ. ඔහු හෝ ඇය කියා ආමන්ත්‍රණය කරන්න පුළුවන් කමක් නෑ. ඇය ඔහු කිව්වහම එයාට ගැළපෙන්නේ නැහැ කියලා එක කියන්නේ. ලස්සනතර සෝමා සූත්‍රය, වජිරා සූත්‍රය වගේ සූත්‍රවල පැහැදිලි කරලා දීපේ මම කියලා දීලා ඇති. ඉත්තිබාවෝ කිංකහිරා චිත්තම්මේ සුසමාහිතේ. මේ හිත සමාධියටපත් කරගත්තට පස්සේ ස්ත්‍රී භාවය කියලා එකක් නැහැ. එහෙම නැත්තම් සමාධි කිව්වහම ටක් ගාලම මතක් වෙන්නේ අර ඒකාග්‍රතාව. මේ ඒකාග්‍රතාව නෙමෙයි. මේක ඒකාග්‍රතාවයක් නෙමෙයි. මේ සමාධිය සම්මා සමාධිය ඒකාග්‍රතාව නෑ. සම්මා සමාධියේ ඒකාග්‍රතාවයක් තමයි ඒකාග්‍රතාව කියලා යම් බුදු වදනක් ග්‍රාම්‍ය කරනවා නම් ඒ ග්‍රාම්‍ය කරන්නේ සම්මා සමාධිය. යමෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා හිතනවායි කියලා කියන්නේ ඒක මාර දෘෂ්ටියක්. ඒක මාර දෘෂ්ටියක් කියන්නේ මායාවේ සංකල්පයක්. දැන් ඔබ පිරිමියෙක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඔබ ඉන්නේ පිරිමේ මායාවේ සංකල්පයක. ඔබ ස්ත්‍රියක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ ඔබ ඉන්නේ මායාවේ සංකල්පේ. එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකට හරි තමන් ගැන හිතාගෙන ඉන්නවා නම් ඒ ඉන්නේ මාර සංකල්පේ. සියලු සංකල්ප වලින් දුරු වූවාද? සියලු මේ ගති විමුක්ත කළාද? ඥානය ඉක්මවා, ඉන්ද්‍රයන් ඉක්මවා, ලෝකය ඉක්මවා, වාසය කරනවා. ඒ අය තමයි නිදුක් වූ නිදුකානන් වහන්සේලා. ගිය මග ගියපු අය, නිදුක් වෙච්ච අය ඇත්ත. අනිත් ඔක්කොටම මේ ලෝකේ ඉක්මවන්න බැරි නම් ඒගොල්ලෝ නිදුක් වෙනවද? කවදාවත් නිදුක් වෙන්නේ නැහැ, දුක්වලමයි ඉන්නේ. ඒ නිසා නිදුක් වේවා කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. ඒ නිසා මමත් ඔබට නිදුක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ උත්සාහ කරන්න ඕන නිදුක් වෙන්න, දුක් නැති කෙනෙක් වෙන්න. ලෝකේ ඉන්නකම්, ජන විඥානයේ ඉන්නකම් නිදුක් වෙන්න බෑ. යාට ලෝ දහමට හසු වෙනවා. මේ පුතජන සත්වයාගේ මනස ගොම්බඳින කණුවක් වාගේ. ඇයි ගොම්බඳින කණු දැකලා තියෙනවද? වෙල්ලයින් එහෙම තියෙන කණු. හරක් බඳින හොඳ මුලක් එහෙම තියෙනවද? ඔව්, පාදගෙන තියෙනවා. ඕකර එක එක දවස්වලට ගෙනල්ලා එක එක හරක් එක එකයි ඉස්සෙල්ලා ආපු එක්කෙන ගැට ගහලා යනවා. ආයි ගැට ගහුවට පස්සේ ආයි ප්‍රසිද්ධ මේ පොදු ස්ථානවල තියෙන්නේ ඒ හරක ලියලා ආයි වෙන කෙනෙක් ගැට ගන්න, වෙන කෙනෙක් ආයි වෙන තැනක් හොයලා ගැට ගහනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ලෝකේ ගොම්බඳින කණු තියෙනවා මේ කෝටි 700ක් 800ක් විතර. ඒ කණු වල එක එක වර්ණයේ ගොන්නු බැඳලා ඉන්නවා. රටවල් කීයක් බැඳලා තියෙනවද මේ ගොන්නුන්ගේ කරේ? රටවල් බර ගානක් බැඳලා තියෙනවා, සිය ගානක් බැඳලා තියෙනවා ඒ ගොන්නුන්ගේ කරේ. ඒ වයින් පීඩාවටපත් වෙලා පීඩිත වෙලා යුද්ධ කරගන්නව, ප්‍රශ්න ඇති කරගන්නව ඉවරයක් නැහැ. ඊට පස්සේ මේ ලංකාවේම ඉන්න ගොන්නුන්ගේ කරේ දිස්ත්‍රික්ක කීයක් බැඳලා තියෙනවද? ඊට පස්සේ පළාත් කීයක් බෙදලා වෙන් කළා ගැට ගහලා තියෙනවද? ඉතින් මේ ගොන්නු මේ ඔක්කොම බැඳගෙන උස්සගෙන යන්න එපා යනේ. ඒගනේ ස්වභාවය. ජාතීන් කීයක් මේ ගොන්නුන්ගේ කරේ ගැට ගහලා තියෙනවද? ආගම් කීයක් මේ ගොන්නුන්ගේ කරේ ගැට ගහලා තියෙනවද? ඒගනේ. ඒ නිසා බුද්ධාගමක් විය යුතු නෑ, ඔබ බුද්ධාගමිකයෙක් විය යුතු නෑ. සියලු ආගම් ඉක්මවා දකින දර්ශනයක් ඔබ සතු විය යුතුයි. ඒකට තමයි බෞද්ධකම කියලා කියන්නේ. බෞද්ධකම කියලා කියන්නේ දෘෂ්ටියක් සංකල්පයක් මුල් කරගත් කෙනෙක් නෙමෙයි. සියලු මත උගලන්නට පුළුවන්. ඉතිරි තැනින් ඉඩ තිබූ තැනින් ගලා යන්නට පුළුවන් ජල ධාරාවක්සේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දිවට ඇට නැත්තේ ඕකනේ නේද? කැමැති පැත්තකට නවල යන්නයි තියෙන්නේ ඕකේ සාධාරණ විදියකට නේද? ඕකේ ඇට නැතුව හැදිලා තියෙන නැත්තම් ඕක ප්‍රශ්න හට ගන්නව ඇට තිබ්බනම් එහෙම නේද? ඒ නිසා මේක ඇට නැත්තේ ඒක සාධාරණ විදියට හොඳ පැත්තකට නවල යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකයේ හරි වැදගත් මිනිස්සයා ජය ගැනීම, මිනිසා ජය ගැනීම. ඒකයි වැදගත්. ඉතින් ඔබ වේදනාකාරී විදියට ඔබේ අධ්‍යාත්මය තුළ ඔබ දුක් විඳින්නේ, දිවට ඇට නැති වුණත් මස් හරි දිනවනේ, මනසට ඔබේ මනෝමය ස්වභාවයට ඇටක් නැහැ, මසුත් නැහැ. ඒ ඇටත් නැති මසුත් නැති මනස අර ඇට තියෙන මස් තියෙන අස්ති වලට වඩා ඝන නැද්ද? දරදඬු නැද්ද? මං අහන්නේ මේ ඇටත් නැති මසුත් නැති මනස අර මස් තියෙන ඇට තියෙන අස්ති වලට වඩා ඒ අත් වලට වඩා හරි දරදඬුයි. එහෙම නැත්නම් යකඩ තහඩු වලටත් වඩා හරි ගොරෝසුයි. ගල් කණු වලටත් වඩා හරි ඝන බවකින් යුක්තයි නේද? ඇත්තද? ඔබ ඇත්තටම ඔබගේ ශරීරයේ අස්ති වලට වඩා ඔබේ හිත ඝන බවක් නැද්ද? හිත දැඩිනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇටක් නැති මසුත් නැති මේ මනස මෘදු භාවයට පත් කරන්න. මෘදු භාවයට පත් කරන්න දිය කරලා හරින්න. සම්පූර්ණයෙන් දිය කරලා හරින්න. එතකොට මම නැති වෙනවනේ. මම කියලා කර තියාගෙන තියෙන්නේ මහා මෝඩකමක්. ලෝකේ තියෙන ලොකුම බොරුව තමයි මම කියන වචනේ. ලෝකේ තියෙන බොරුම බොරු බරපතලම බොරු වචනය තමයි මම කියන්නේ. මොකටද මම කියලා කියන්නේ? මොකද්ද සාධකේ? මොකද්ද සිද්ධාන්තේ? මොකද්ද සාක්ෂි? මොකද්ද හේතුව මම කියලා කියන්නේ? කිසිම සාධකයක් නැතුව හේතුවක් නැතුව නිස්කාරණේ භාවිතා කරන දෙයක් තමයි මම. ඊට පස්සේ මම නිවන් දකින්න හදනවා, මම සෝහාන් වෙන්න හදනවා, මම රහත් වෙන්න හදනවා, මම රජ වෙන්න හදනවා, අවසානෙ නතර වෙන්නේ මම කිච්ච වෙලා නේද? ඈ තණ්හාව කියන එකත් ටික ටික ටික ටික වැඩි වුණාම කෙනෙකුට ඒක ඕව යනවා, ඉක්මවා යනවා. ගියාට පස්සේ එක දිවි ලෝකෙට ගියාම එයාට ඉන්න බැරුව දිවි ලෝක 6 මල්ල ගන්න යනවා. අන්න ආයගම යන්න ගියාම එකක්වත් නැතුව ආයි වැටෙනවා මනුස්ස ලෝකෙට නේ. ඒක එහෙම තමයි. වරදිනවා. පුතත්ජන භාවයත් එක්ක ගියාම වරදිනවා. පුතත්ජන කමත් එක්ක පාර්ලිමේන්තුවට ගියාම වරදිනවා. පුතත්ජන කමත් එක්ක රජ වුණාම ටික කාලයක් යනකොට අමතක වෙනවා. ඒක ස්වභාවය. ඒකේ රජවරුම කිව්වනේ මට අමතක වුණා. ඈ ඒක එහෙම තමයි. ඒ නිසා අපිට යම් මෝහයක් ඇති වෙලා තියෙනවා මම කියලා. දැන් මම කියන්නේ මේ මමෙක් නැහැ කියන එක නෙමෙයි. ඉන්නවා කියන එකත් නෙමෙයි. ඔබ සැබවින්ම ඔබ ළඟ මමත්වේ නැති කරගත යුතුයි කියන කාරණය. ඒ ඒ විදිහට ප්‍රකාශයක් කරන්නේ මේක මම නැහැ කියන පදනමක් හදන්න ගියොත් එහෙම මම නැහැ කියන දෘෂ්ටියට මේගොල්ලෝ ඔක්කොම කැමිනෙනවා. ඉතින් මට ඒ දෙයින් වළක්වා ගන්න ඕනේ ඔයත්තෝ. කාරුණිකව මේක දෙයින් වළක්ව ගන්න ඕන. මේක මමෙක් ඉන්නවා, මේක භවයෙන් භවයේ උපදින මමෙක් ඉන්නවා කියන පදනමට බෝ අරගෙන ගියොත් ඔයගොල්ලෝ මේ මමෙක් ඉන්නවා භවයෙන් භවයේ උපදිනවා ඉන්නවා සත්‍ය කියලා එතෙන්ට එන්න වෙනවා. ඉතින් ඔය සියලුම தত্ত্বවලට බලපාන්නට හේතුකාරකයේ වෙන්නේ මේ පුජ්‍යල ගණේ භවනේ ඇති කිරීමම තමයි. සක්කාය දිට්ඨිය නොවික්වීමම තමයි සාංසාරික ඥාන භවට සකසන්න හේතුව. බහුතරයක් මිනිස්සු මනුස්ස භාවයෙන් පිරෙහි දුගතියට පත් වෙන්නට බොහෝ විට ඉඩ තියෙනවා. ඉතාම සුළුතරයක් තමයි පින්නතුනේ නැවත මනුෂ්‍ය භාවයටම පැමිණෙන්නේ. ඉතාම සුළුතරය. ඇයි හේතුව? මේ මනස හැදිලා තියෙන්නේ දවසින් දවස දවසින් දවස ඝනත්වයේ වැඩි වෙන්න මිසක් ලිහිල් වෙන්න නෙමෙයි. තේරුණානේ? එවැනි ස්වභාවලියක් තියෙන්නේ. මිරිඟුව පස්සේ දුවන්නේ දුවන වේගයේ තරමටම පිපාසය වැඩි වෙනවා. පිපාසය වැඩි වෙනවායි කියන එකෙන් අදහස් කරන්නේ එයා ළඟ දුක වැඩි වෙනවා, වේදනාව වැඩි වෙනවා, පීඩනය වැඩි වෙනවා. පීඩනය තුල තව වේගයෙන් දුවනවා. අවසානයේ මොකද වෙන්නේ? පීඩනයේම මැරෙනවා. පාදේශී සභාවට ගියා, පීඩනේ හරි ගියේ නැහැ, හරියන්නේ නැහැ. දැන් යන්න ඕන පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුවට ගියා, පීඩනේ හරියන්නේ නැහැ. අගමැති වෙන්න ඕන, අගමැති වුණාට පීඩනේ හරියන්නේ නැහැ. ජනාධිපති වෙන්න ඕන, ජනාධිපති වුණාටත් පීඩනේ හරියන්නේ නැහැ. මම සදාකාලික ඉන්න ඕන කියලා හිතෙනවා, ඒත් පීඩනේ හරියන්නේ නැහැ. ඒ රටවල් වල ඉන්නෝනේ, සමහර රටවල් සදාකාලිකවම එක ජනාධිපතිවරයෙක් ඉන්නේ. එයා හමුදා බලයෙන් ඒක අල්ලගෙන ඉන්නෝ ජනාධිපතිවරයෙක් හැටියට. ඉතින් එහෙම පීඩනේ නතර කරන්න බෑ. ඉතින් මේක තරුණ දරුවෝ තේරුම් ගත්තොත්, මේ රටේ ඉන්න ගැහැණු පිරිමි අය තේරුම් ගත්තොත් ගොඩාක් වියදම් අඩුයි, ප්‍රශ්න අඩුයි, ආර්ථිකේ හොඳයි, ජීවිතේ හොඳයි, සැහැල්ලුයි. තේරුණානේ? මේ ධර්මයේ තේරුම් කරගත්තොත් එහෙම ආයේ වෙන ජොබ් එකක් ඕනේ නැහැ. ගහක් මුලේ ඉඳන් බණ ටිකක් කියන්න පුරුදු වෙන්න. රස්තාවක් කරනට වැඩි ආදායමක් හම්බුවේ. ඇයි? මේ මිනිස්සු මේ නිෂ්කාරණ දේවල් වලට වැය කරන මේ මුදල් ප්‍රමාණය ඒ මිනිස්සුන්ට පරිත්‍යාග කළේ ඇයි? නේද? අපි සිනමා හලක වාඩි වෙලා ඉන්න ගියොත් එහෙම අද කීයද? හොටෙල් එකක ගිහිල්ලා මේ කැපේ එක ගිහිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා හිටියාම කීයක් වේදන් වෙනවද? ඈ? ඉතින් ඒ නිසා ඒ දේ වේදන් කරයි. හස්සාවක් නැත්තම්ම එහෙමත් පුළුවන් කියන එකයි මම මේ පැහැදිලි කරේ. ධර්මයේ තියෙනවා නම් ඇල්ලතුරු ටිකක් වළඳලත් බොහොම සතුටෙන් ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. බොහොම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඇල් අතුර ටිකක් පානය කරලා. බුදුවරු එහෙමයි වැඩ හිටියේ. සමහර අය බුදුබව ප්‍රාර්ථනා කරන්නේ ඒ බුදුබවට ලැබෙන ගෞරවණීයත්වය නිසා, වන්දනීයත්වය නිසා, ශ්‍රේෂ්ඨත්වය නිසා. නමුත් ඇත්තෙන්ම බුදුබව තුල බුදුහාමුදුරුවන්ට ඒ හැම දෙයක්ම සමබරව ලැබුණා වගේම බුදු කෙනෙක්ගේ කිසිවක් ප්‍රාර්ථනා කරන්නේ නැති කෙනෙක්. ලාභ සත්කාර නැහැ, ලාභ අලාභ නැහැ, නින්දා ප්‍රශංසා නැත බුදු කෙනෙකුට. ඒකයි ඇත්ත తත්වය. ඇයි නින්දා ප්‍රශංසා ලැබෙන තැනක ඔබ ජීවත් වන්නේ? නේද? ඇයි ඔබ නින්දා ප්‍රශංසා ලැබෙන තැනක ජීවත් වන්නේ? ඔබේ මනස ඔබ පිහිටවා ගන්න එපා නින්දා ප්‍රශංසා ලැබෙන තත්වයක. නින්දාව දෙස බලන්නත් එපා, ප්‍රශංසාව දෙස බලන්නත් එපා. මොනවද කරන්න ඕන කියලා මගෙන් අහන්න එපා. මුකුත් කරන්න දෙයක් නැත්තම් ඔබ අන්න නියම තැනට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි කරන්න ඕන. මුකුත් කරන්න දෙයක් නැති තැනට ආපු ගමන් හොයන්නේ ආයි මොකද්ද මං කරන්න ඕන? දෙපයින් නිවනට යා නොහැකි නිසා දෙපයින් තොරවයි නිවනට ගමන් කරන්නේ. දෙපයින් තොරව නිවනට ගමන් කරන්නේ. එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ක්‍රියාවෙන් තොරව, මානසික ක්‍රියාවලියෙන් තොරව නිවනට ගමන් කරා. ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. අහසේ පාසටහන් නැත. නිවනට ගිය අය නැත. නිවන දුටු අය නැත. නිවන් දැකපු අයට පිය සටහන් නැත, පා සටහන් නැත. නිවනේ සටහනක් නැත. නිවනට සංකේතයක් නැත. නිවන තියෙන තැනක් නැත. අහසේ සටහන් නැත. නිවනේ සටහන් නැත. සටහන් නැති තැනකට ඔබ එන්න. ඒ කියන්නේ ඔබ ළඟ කිසිදු සටහනක් නැත. ඒ කියන්නේ ඔබ දරාගත් දෙයක් නැත. ඒ කියන්නේ ඇත්තෙන්ම බුදුදහමට කොඩියක් නැත. නූලයි කණුවයි විතරක් තිබ්බොත් අන්න ඒකේ ඔබ දකින්න බුදුහාමුදුරන්ගේ කොඩිය. තේරුණා? කොඩි නැතිව තියෙනනේ මේ කොඩි බාලා නූලයි කොඩියයි මේ ලණුවයි විතරයි තියෙන්නේ. අන්න ඒක තුල මම දකින්න බුදුහාමුදුරන්ගේ කොඩිය. ඇයි? ඔය කොඩිය කාටවත් පුච්චන්න බෑ නේද? ගිනි දියන්නේ නෑ. ඔය කොඩියට උද්යෝෂණ කරන්නේ නෑ. ඔය කොඩියට ප්‍රශ්න හදාගන්නේ නෑ. ඇයි? කණුවයි නූලයි විතරයි තියෙන්නේ. කණුවයි නූලයි විතරක් තියෙන හැම තැනකම ලෙල දෙන්නේ බුදුහාමුදුරන්ගේ කොඩිය. බෞද්ධ කොඩිය. දැන් මේ බෞද්ධ කොඩිය කියලා අපි පිටින් එකක් හදාගෙන තියෙන නිසා ලෝක කට්ටිය සමහර ආගමික මේක පූජන. ඒගොල්ලන් තරහා ගියාම පූජනවා. එක එක අය එහෙම තමයි කොඩිය හදාගෙන ඒක පෙන්වෙන්න පූජනවා. පේනවනේ නේ ලෝකේ ඊටාම අඥාන තැනක, බෝඩ තැනක ඉන්නේ කියලා. එහෙම කියන්න හොඳ නැහැ. ඒගොල්ලන් තරහ යනවා. අපි කියමු ඒගොල්ලන්ට ඉතාම ඥානවන්ත තැනක, ශ්‍රේෂ්ඨ තැනක වුන් සිටින්නේ. මට ඒ නම් දෙකෙන්ම ඒ ඇත්ත ආමන්ත්‍රණය කිරීමේ කිසි වෙනසක් දැනෙන්නේ නැහැ නේ. ඒ ඇත්ත ඉතාම ශ්‍රේෂ්ඨ තැනක සිටින්නේ නේද? කොඩි ජාති වර්ග වේදින් ශ්‍රේෂ්ඨ තැනක ඉන්නේ. අපි එහෙම කිසි තැනක නැහැ. ඒක අපි එහෙම ශ්‍රේෂ්ඨ තැනක ඉන්නේ කියලා ඔවුන්ට කියන්න හේතුව තමයි ඔවුන් සිතාගෙන ඉන්නේ ඔවුන් ශ්‍රේෂ්ඨ තැනක ඉන්නේ කියලා. අන්න ඒකයි. නේ? දැන් ඔවුන් සිතාගෙන ඉන්නේ අපි මෝඩයි කියලා නෙමෙයි. ඒ නිසා මෝඩයි කියලා කිව්ව තරහ යනවා. ඒ නිසා කවදාවත් මෝඩයෙකුට කියන්න එපා ඔබ මෝඩයෙක් කියලා. මෝඩයෙකුට කියන්නම සුදුසුම වචනේ තමයි ආයි තාම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ආහරි බුද්ධිමත් කෙනෙක්. ඕනම තර්කයක් වාදයක් කරගෙන ඇඟට එන කෙනෙකුට කියන්න ඔයා මට වඩා බුද්ධිමත් කෙනෙක්, ඥානවන්ත කෙනෙක් කියලා. ටක් ගාලා අකුල ගන්නවා. ඇයි? මොකද යාට වෙන්න උවමනා වෙලා තිබ්බේ ඒක. මහත්යයට උනත් කමන්නේ ගරිබිඩි ගාලා කෑ ගහගෙන එනකොට ඔයා ඉතින් මට වඩා ඥානවන්තයි නේ, ඕක ගැන දන්නවනේ කියලා දෙන්න බලන්න. හරි ෂෝක්. එදා එවලෙම ෂොපින් එකක් ගිහිල්ලා ඇඳුම් දෙක තුනක් අරන් දෙයි. ප්‍රශ්නේ ඈ නෝන උනත් කෑ ගහගෙන එනකොට මහන්තුරුන්ට කියන්නේ තියෙන ඔයා ඉතින් මට වඩා දන්නවනේ, ඉතින් මම ඉතින් මොනවද මේ රස්සාව කරනවා විතරයි කිව්වහම හොඳට රසවත් කෑමක් එහෙම හදලා දෙයි. ඒක තමයි ස්වરૂපය. ඒක තමයි ලක්ෂණය. ඒක තමයි මානව ගතිය. අපි ඉන්න පදනම කවුරු හරි ඉන්න පදනම, මේ පදනම එයා අගයන්න ඕනේ. එයා ඉන්න දෘෂ්ටි එයා අගයන්න ඕනේ. බුදුරජාණන් වහන්සේම බ්‍රාහ්මණය ළඟට ගිහිල්ලා කෙලින්ම බ්‍රාහ්මයා ගෙව්වා. ඔය බ්‍රාහ්මගේ කියා කතා කරන්නේ ඒකයි. ප්‍රතික්ෂේප කරේ නෑ. එහෙම කළා නම් ඒ තුල යන්න බෑ, පවතින්න බෑ. සංකල්ප ලෝකේ තෙරපිලා ඉන්න ඒ සමාජය මනාව අඳුන ගන්න ඕන, ප්‍රශ්න ඇති කර ගන්න නැතුව යන්න ඕන. හැමෝගෙම ළඟ තියෙන යම් මෝහාන්ධකාරයක්. අඳුරු බවක් තියෙනවා සංකල්ප අතර. ඒ අඳුරු බව කියලා කියන්නේ නොහැටෙන බව. තමන්ට තේරෙන්නේ නැහැ. තමන් හසු වෙලා ඉන්න පීඩනේ තමන්ට තේරෙන්නේ නැති බව. ඒකයි පීඩාව වෙන්නේ. තීතාම සුළු පිරිසක් මේ தත්ත්වේ තේරුම් අරගෙන මේ අඳුර ලිහා ගන්න ඕන, මේ ගැට ටික ලිහා ගන්න ඕන. මේ ප්‍රශ්නේ නිරවුල් කර ගන්න ඕන කියලා මහන්සි වෙනවා. එයාට ඉතාම නිවැරදිල සනුශාසනය ලැබෙනවා. මේ එක වචනයක්වත් හලන් නැතුව ඔබ හරියට ධර්මයේ තුල පිහිටන්න. එකක් හලලා පිහිටියොත් එහෙම එතකොට හරියන්නේ නැහැ නේ. දැන් මුළු වාහනේම අරගෙන සයිට් කණ්ණාඩි දෙක නැතුව ගියෝ. මගදී පොලිසියෙන් අල්ලන් ලියන. ඔක්කොම හදලා එක රෝදයක් හලලා ගියොත් ගමන යවෙන්නේ නැහැ. ඒ වගේ මේ දේශනාවන් වල එකක්වත් හලන්න නැතුව ඔක්කොම එකට සම්පාදනය කරන්න. එවිට ඔබ පූර්ණත්වයේ පිහිටා නැගී සිටි විඥානයේ නුවණේ දර්ශනයෙන් ඩායි මොනව හරි කරන්න හොයනවද? මොනවා හරි ක්‍රියාවලියකට වැටෙන්න හොයනවද මනස? එයාට කියන්න බොන්න ඔය ඉන්න විදියට ඉඳපන්, පණ්ඩිතයා වෙන්න නැතුව කියලා කියන්න. ආයි දෙයක් හොයන්න නැතුව ඔන්න ඔය ඉන්න විදියට ඉන්නවා. ආයි හිර කරගන්න බලන්න ඕන. පහළ වෙන කිසිම සිදුවිල්ලක් නරක සිදුවිල්ලක් නොවේ, හොඳ සිදුවිල්ලකුත් නොවේ. ඒ කියන්නේ සුභා සුභ වශයෙන් ගන්න එපා කියන එක. දැන් බලන්න ඔයා එතනම රෙස්ට් එකක් ලැබෙනවනේ. මේ පාර යන කිසිම මනුස්සෙයි මට ප්‍රශ්නයක් නැහැ. දුප්පත් මනුස්සයෙක්ට, පොහොසත් මනුස්සයෙක්ට, ගැත මනුස්සයෙක්ට, අවලස්සන මනුස්සයෙක්ට, තරහ මනුස්සයෙක්ට ඕනම කෙනෙකුට යන්න පුළුවන්. ඒ නිසා මට පාර යන මිනිස්සු පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට පාර යන වාහන පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවද? ඇයි අපි හිතුවා ඒ පාරේ ඕන වාහනයකට යන්න පුළුවන් කියලා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි වත්ත උඩින් පාරක් හදන් ගියොත් එනවා. අනේ ප්‍රශ්නේ. ඒ වගේ ඔබේ සිත දුලත් ඔබට සංසිඳෙන්න මේක සිතුවිලි වැඩි කරන්න හෝ සිතුවිලි පිළිගන්න දෙන උපදේශයක් නෙමෙයි. ඔබේ සැබවින් සිත සංසිඳවන ක්‍රමය. දැන් මේක සිතුවිලි අඩු කරන්න මේ අඩු වෙන ක්‍රමය මේකෙන් කියවෙන්නේ. එහෙම නැතුව මේ ඕනම සිතුවිල්ලක් මේ පරිහරණය කරන්න කියන එක නෙමෙයි. ඉබේට අඩු වෙන ක්‍රමය තමයි මොකක්ද? කිසිදු සිතුවිල්ල ඔබට සතුරු හෝ මිතුරු නොවේ. සතුරු හෝ මිතුරු නොවේ. එතනින්ම ඔබගේ පීඩනය සංසිඳනවා. මේ සමහර අය බය වෙලා නැති. එක් දෙයක් වෙන් කර ගන්නකොටම තව දෙයක් ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් හැදෙනවා මයි. ඒක තමයි ස්වභාවය. එක් දෙයක් සුභයි කියලා ගන්නකොටම තව දෙයක් අසුභ බවට පත් වෙනවාමයි. ඒක ගන්න ඕනේ නැයි මේම අසුභ වෙනවා. ඇයි ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම නරක වැඩ කරන්නේ? නරක වැඩ කරනවා නේද? ඒකට හේතුව තමයි වැඩියෙන්ම බුද්ධාගමෙන් අපි උගන්වන්නේ නරක වැඩ. ඇයි? නරක වැඩම හුවා දක්වා දක්වා නරක වැඩේම කරන්න එපයි කියලා කියනවා. දරුවෙකුට උනත් පිහියක් අරන් දීලා කියන්න බලන් 10 පාරක් විතර පුතා මේ පිහිය අරන් මෙහෙම ගහන්න එපා මල්ලිට ඈ කියලා කියන්න බලන් 10 පාරක්. ඊට පහුවෙන්ද ගහලා දියේ ඩොග් ගාලා පිහිය අරගෙන. මොකද එයාගේ ඔළුවට යන්නේ අර ගන්න ඒ ක්‍රියාවලිය. ඈ එකයි තියෙන ස්වභාවය. අපි හිතනවා එකෙන් බය වෙලා මේ යහපතක් වෙනවයි කියලා. නෑ, අපිට කොයි බහරි තැනක වැරදිච්ච දේ හදාගන්න තෝහි අන එකයි තියෙන්නේ. ඒක මනෝවිද්‍යාත්මකව බලපාන ක්‍රමවේදය දන්නේ නෑ බුදුහාමුදුරේ. ඒ නිසා තමයි 23 කතාවලට අර මම පැහැරීම් සොර සතුරු පිළිබඳව යුද්ධ පිළිබඳව කතා කරන්නත් එපයි කියලා කිව්වා. මේ අපිට අපායවල ඇඳලා පෙන්නනවා. ඔය අපායවල ප්‍රේත ලෝක ගැන භූත ලෝක ගැන කතා කරන අයට එක්තරා මේ පිරිසක් වැඩි වෙලක් තියෙනවා මම දැකලා තියෙන ඒ බණවලට. මොකද හේතුව? ඒගොල්ලෝ යන තැන ගැන ඒගොල්ලන්ට හොඳ විග්‍රහයක් ලැබෙන නිසා. ඒකයි තියෙන තත්වය. මොකද ඒගොල්ලෝ යන දේ දිහා පිළිබඳ මගේ මෙහෙ ඇවිල්ලත් අහනවා මගෙන් අහනවා හැමෝටම ප්‍රේත වත්තු පොත නැද්ද? මං කොහේයි විමානවත් හොඳ නැද්ද බලන්න. එහෙම කිව්වම නෑ මං හොයන්නේ මේ පෙරේතවත් පොත. මං කෝ හොඳයි යන තැන බලා ගන්න එක දැම්මම කියලා. මං කෝ මං පෙරේතවත් පොත තියෙන හැබැයි මම ඒක බලන්නේ නෑ මම විමානවත් බලන්නේ කියලා. ඒ කියන්නේ අපහාය වල පිළිබඳව තියෙන පෙරේත ලෝක පිළිබඳව තියෙන පොත තමයි පෙරේතවත් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඇයි මේ එහෙම වෙන්නේ? ඔබ කරන කියන තැන තමයි ඔබට පීඩනේ තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ නොවේ හෝ ඔබේ වේ කියලා එන තැනට ඔබට පීඩනයක් හට ගන්න. ඔබේ නොවේ හෝ ඔබේ වේ කියලා එන්න සාධක නැහැ. කාරණා නැහැ, හේතු ධර්ම නැහැ. එහෙනම් ඔබේ නොවේ කියන්න හෝ ඔබේ වේ කියන්න හෝ හිතන්න සුදුසුකමක් Tamanට නැතිව තමයි මම Taman මේ සිතන්නේ මේ වේ මේ දේ මෙසේ වේ මෙසේ නොවේ කියලා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා හිතන්නේ තමා කියලා කෙනෙක් ගොඩනගා ගන්න හේතු රහිත පදනම් රහිත තැනකින් අවදි වෙලා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් බොරුවෙන් අඥානකමෙන් අවදි වෙලා තමයි මෙසේ වේවා මෙසේ නොවේවා කියන්නේ. අපි හැමදාම කතා කරනෝ කොච්චර කතා කරත් ඒක හොඳට තේරුම් ගත්තේ නැති නිසා ආයි කතා කරන්න වෙනවා. මට ලොකු වචන ගොඩක් පරිවර්තනය කර කර දෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. මිනිස්සයා පරිවර්තනය වෙනවා නම් මට ඒ හොඳටම ඇති. මම ලොකු දේශකයෙක් වෙන්නවත් ප්‍රසිද්ධ වෙන්නවත් එහෙම එකක් අවශ්‍ය කරන්නේ නැහැ. මිනිස්සයාගේ මානසික පරිවර්තනය සුවදායි තත්ත්වයටපත් වෙනවා නම් ඒ හොඳටම ඇති. පුජ්‍යලයක් වෙන්නට අවශ්‍ය කරන්නේ නැහැ. දැන් මොනවා හරි කරමින් පවතිනවද ඔබේ අධ්‍යාත්මය? එහෙම නැත්නම් මොනවා හරි දෙයක් කරන්න කියනකම් බලාගෙන ඉන්නවද? ඔන්න දැන් හාමුදුරුවෝ කියයි මොකක් හරි බලාගෙන ඉන්න කියලා. දැන් ඒ නිසා ටික වෙලාවක් කිසිවක් නොබලා සිටින්න. දැන් ඒක දිහා බලන් ඉන්න පටන් ගන්නේ නේද? කිසිවක් නොබලා සිටින්න. ඒක දිහත් බලාගෙන ඉන්නේ නැතුව කිසිවක් නොබලා සිටින්න. ඒක දිහත් බලාගෙන ඉන්න නම් එපා. තේරුණානේ? කිසිවක් නොබලා සිටින්න, ඒක දිහා බලාගෙන ඉන්නත් එපා. කිසිවක් නොබලා සිටින්න, ඒක දිහා බලාගෙන ඉන්නත් එපා, නිදා ගන්නත් එපා. කිසිවක් නොබලා සිටින්න, ඒක දිහා බලාගෙන ඉන්නත් එපා. සම්මා දිට්ඨිය පහළ කරගන්න තුරුම නිවැරදි දැකීම කියන එක අපිට ඇති කරගන්න හරි අපහසුයි. සම්මා දිට්ඨිය පහළ වූාට පසුව සිතෙහි ස්වභාවය නිලුම්පත වාගේ වෙනවා. ඒ කියන්නේ දිය බිඳ වැටුණට උක රැඳිලා තියෙන්නේ. ඒක පෙරලිලා යනවා. චුතූපඥානය පහළ වෙනවා. චුත වෙන උපදින ඥානය පහළ වෙනවා. මොකන්ද? ඕනම අධ්‍යාත්මික හට ගැනීමක් ඒ වගේම නිරුද්ධ වීමක් දකින්න කිසිම නොයල් ඇලීමකින් තොරව සත්තු චුත වෙන දිහා සත්තු උපදින දිහා බලාගෙන ඉන්න වෙන වැඩක් නැතුවට බුදු කෙනෙක් දකින්නේ ජීවිතය පිළිබඳව චුතූප ඥානය. චුතූප පාත ඥානය තමයි දකින්නේ. චුත වෙන උපාදනය ඇති කරන ඥානය. ඕනම කෙනෙක් ඔය පහළ වෙන දෙයක එළව ගත්තොත්, අල්ල ගත්තොත් ඒ ඔස්සේ ඒ කෙනාට සසරක් සෑදෙන්නත් පුළුවන්. නමුත් මේ සසරක් සෑදෙන්නේ නැති වෙන ආකාරයට හැමදේම නෙළුම්පතක රැඳී දියපින්ද වගේ ඒක පෙරලිලා යනවා, දුර වෙලා යන ස්වභාවයක් තියෙනවා. මේ කලබලයේ තියෙන්නේ අපේ මොලේ ක්‍රියාකාරීත්වය තුළ, විඥානය තුළ කියන එක අපි හොඳටම තේරුම් ගන්න ඕන කාරණයක්. නිකන් ඉන්න බැරි, පාඩුවේ ඉන්න බැරි, මොලයක් තියෙන නිසා තමයි මේ ප්‍රශ්න. කුඩල්ලෙක් වගේ හැමතිස්සෙම බලන්න ඔබේ මොළේ ක්‍රියාකාරීත්වය කුඩල දැකලා තියෙන කුඩල කරගෙන වෙනවම අධ්‍යයනය කරලා බලන්න නිකන් ඉන්න බෑ. හැම තිස්සෙම මේ කැරි හොය ඉන්නවා. එනිවැනේ කොහෙන්ද අල්ල ගන්න කියලා. හොඳට විමසමින් බලමින් අල්ල ගන්නවා, ආය අතහරිනවා, ආය එකක් අල්ල ගන්නවා, ආය අතහරිනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සාංසාරික ගමන නෙවෙයි මනසේ ගමන. මනසේ ගමනම තමයි සාංසාරික ගමනක් බවට පත් වෙනවා නම් පත් වෙන්නේ. ඒ නිසා අපි ඒ කාරණා ඒ විදිහට තේරුම් කර ගන්නට ඕන, වටහා ගන්නට ඕන. දුප්පත් මිනිස්සයා දුප්පත්කම නිසා නැතිකම නිසා එහෙන් දුක් විඳිනවා. ඒක ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ පෝසත් මිනිස්සයා පෝසත්කම හොයාගෙන දුක් විඳිනවා. එක්කෙනේ ධනේ නැතිකමෙන් දුක් විඳිනවා, අනිත් එක්කෙනේ ධනේ හොයන්නලා හොයන්න ගිහිල්ලා දුක් විඳිනවා. බලන්නක දුක් දෙකේ හැටි. නමුත් අරයා ගෞරවනීය දුකක් විඳිනවා, අරයා ටිකක් අගෞරවනීය දුකක් විඳිනවා. ඈ අරයා පෝසත් දුකක් විඳිනවා, මෙයා දුප්පත් දුකක් විඳිනවා. දුකෙත් හැටි. දුකෙත් තියෙන පෝසත් දුකක් දුප්පත් දුකක්. අර අය දුකසේ දුක් විඳිනවා, මේ අය සැපසේ දුක් විඳිනවා. නේ දෙකේ වෙනස. සැප සොයා දුක් විඳිනවා, සමහර අය දුකම විඳ දරාගෙන ජීවත් වෙනවා. දුක් කෙලවර කරන්න තියෙන වැඩපිළිවෙල ධර්මයෙන් ලබන වැඩපිළිවෙල. ධර්මය පොතක නැහැ. කිසිම පොතක ධර්මය නැහැ. පොත්වල තියෙන දෘෂ්ටි. දැන් ඉතින් මාව කන්න හදයි. ඒතකොට ධර්මයේ තියෙන්නේ කොහේ? ධර්මයේ කොහෙවත් නැහැ. ධර්මයේ කිසිවෙකු ළඟ නැහැ. මම ළඟ ධර්මය නැහැ, ඔබ ළඟ ධර්මය නැහැ. යම් මොහොතක මම මම නොවේද, ඔබ ඔබ නොවේද, අපි අපි නොවේද, අපි ඉන්නේ ධර්මයේ ළඟ. හැදෙලිද? මේ විශිෂ්ට ධර්මය තුළ කිසිදු දෙයක විවේචනයක්, කිසිදු ප්‍රතික්ෂේපයක්, අගෞරවයක් නැහැ. එහෙම තියෙනවා නම් එතන නිවනක් නැහනේ. කිසිවිටක ප්‍රතික්ෂේපයක් නැහැ. හැමදේම හොඳින් බාර ගැනීමේ හැකියාව තියෙනවා. නේද? දුරගතන නාදයක් වුණත් හොඳින් බාර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒක හොඳක් තමයි. හැම දිනාටම බාධකයක් නොවන විදිහට බණ අහනකොට අපි සියලු දෙනා දුරගතන සම්දි කරගන්න ඕන. නමුත් ඒ ගෙදර මහත්තයට සීනි බෝතලේ හොයාගන්න බැරි වුණාම එකපාරක් නෙමෙයි සිය පාරක් හරි කෝල් ගොල්ල අහන ඔයි කොයිද සීනි බෝතලේ තිබ්බේ. ඒ සමහර අයට ඔබ ඕෆ් කරගන්න තේරෙන්නේ. ඒගොල්ලන්ට කියන්න තේරෙන්නේ අර පිටිපස්සට ගිහලා පොල් කට්ටකින් වහලෙන්න කියලා. ඒක නවත්ත ගන්න බෑ. ඒක ගරයක් කට් කරා ආයි කතා ගන්න නේද? ඒ කියන්නේ සීනි බෝතලේ හොයා ගන්න බෑ තේ එක හදාගන්න. මිනිස්සු සීනි හොයනවා. ඒ වගේම තමන් ගෙදරත් නොරිඳවා බලහන්න එන්න පුරුදු වෙන්න ඕන. නේද? තේ ටික හදලා තියලා, කැම ටික හදලා තියලා එන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් මේ හාමුදුරුවොත් එක්ක තමයි තරහ වෙන්නේ. දැන් අපි එක දොස්තර මහත්තයෙක් හිටියා, බඩේකක් කුමක් කියලා මම ගියා මේ බෙහෙත් වගේක් ගන්න. ගිහපු ගමන් අහක බලාගෙන මගෙන් ඇහුවා, මොකද ලෙඩේ? මම ඇහුවා මේ දොස්තර මහත්තයා බඩේකක් කුමක් මෙහෙම කළා ඇඟිල්ලෙන් යන අහක බලාගෙන. අහක බලාගෙන බෙහෙත් ටික ලියලා ඒ තරම් බොන්න කිව්වා. මං කිව්වා මේ හරි දොස්තර මහත්තයා හොඳ නැහැනේ මාත් එක්ක තරහ වෙලා වගේ. මොකද මේ දොස්තර මහත්තයා මේ හාමුදුරුන්ට එහෙම තරහද කියන්නේ? නෑ නෑ, යාගෙන ඕන භාවනා කරන්න යනවා කිව්වා. ඔය මිනිස්සේ හාමුදුරුත් එක්ක තරහයි කිව්වා. පස්සේ බලනකොට නෝන සතියකට කෑම හදලා දානවා ෆ්‍රිජ් එකේ. දාලා භාවනා වැඩසටහන් වලයි වන්දනා ගමන් වල යනවා. අර මිනිස්සේ අරක තම්මන් කන්නවා. හාමුදුරුවරු පෙන්නන්න බෑ. ඒකයි හේතුව. ඒ නිසා එහෙම කරගන්න එපා. අපිට හොඳට මනසට දැනෙනවනේ සාධාරණත්වය, විය යුතු දේ, කළ යුතු දේ මොකද්ද කියලා හිතට දැනෙනවා. ඉතින් ඒ දේවල් අපි සම්පූර්ණ කරන්න ඕන. ඒක තමයි ස්වභාවය. සැබවින්ම අවශ්‍යතාවයක් තව කෙනෙක්ගේ තියෙනවනම්, විය යුතු කාරණයක් තියෙනවනම් ඒක අනිත් කෙනාට සංවේදීව දැනෙනවා, ආත්ම සංවේදීව දැනෙනවා. නේද? ඒක ආත්ම සංවේදීව දැනෙනවා. සමහර අයට සිංහල තේරෙන්නේ නැති හැටි නේද? දෙමළ තේරෙන්නේ නැති හැටි, සාමාන්‍ය ඉංග්‍රීසික්වත් තේරෙන්නේ නැති හැටි. ඒක තමයි කියන්නේ, ඒක අඥානම කියන්නේ, මෝඩකම කියන්නේ ඒක. ඒක තේරෙන්නේ නේද? දැන් බෝසතාණන් වහන්සේගේ කනේ කෝටු කෑලි ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට කනේ කෝටු කෑලි ගන්න සිතක් තියෙනවානේ නේද? ඒ බණ කියන වෙලාවේ කෝටු කෑලි ගැහුවාම ඒක බෝසතාණන් වහන්සේට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ බණ අහන අයට ඒ ප්‍රශ්නේ තියෙන්නේ, අනිත් අයට ඒ ප්‍රශ්නේ තියෙන්නේ නේද? ඒක අපිට හැකියාවක් තියෙන්න ඕන. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දරා ගන්න එක, උහුල ගන්න එක නෙමෙයි. ඒක එහෙම වුණොත් එහෙම එතන හරි ප්‍රශ්නයක් වෙනවනේ. දැන් එතන ඒක තමයි අපි කියන විනය කියන සංයමය. මේක ඇතුළට අපි බල්ලෝ දාගෙන, බලල්ලු දාගෙන, පූසු දාගෙන, පොඩි ළමයි හැරෙ මේ ඔක්කොම දාගෙන ඒක කරන්න බෑ. ඒක අපිට උහුල ගන්න ගහන්නේ දර. බල්ලෝ ඉන්න තැන් තියෙනවා, පූසෝ ඉන්න ඕන තැන් තියෙනවා, ළමයි ඉන්න ඕන තැන් තියෙනවා. ඒගොල්ලෝ ඒ තැන්වල ඉන්නවා. ඒ වගේම කෑම බීම වෙන වෙලාවල් තියෙනවා, භාවනා කරන වෙලාවල් තියෙනවා, ඒක වෙන් කර ගන්න ඕන. කතා කරන වෙලාවල් තියෙනවා, ඒක වෙන් කර ගන්න ඕන. ඒක තමයි ජීවිතේ සම්මුති කලවනාකාරීත්වය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉතින් මේක හැම කෙනාගේම කැස්සයි, හිම්බිරිසාවයි, උණයි, ටෙලිෆෝන් එකයි, බඩේ යෑමයි නේද? රන්නිපාතේ ඔක්කොම තරම් මේක යවාම මේක කරගන්න පුළුවන් කම නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒවා වලක්වා ගන්න උවමනා කරනවා කියලා කියන්නේ. දැන් අපිට තව කෙනෙක් කැස්ස අයියෝ මෙයාට භාවනා කරනෝ මං කැස්ස උහුල ගන්න බෑ කියනවා. බලනකොට අර අර මනුස්සයගේ ඇඟේ වැදිලා කෙල. ඒ දේවල් එහෙම නොතකා හැරලා ක්‍රියා කරන්න පටන් ගත්තොත් එහෙම තමයි වෙනතට මේ රට අපිරිසුදු රටක් බවට පත් වෙලා තියෙන්නේ. ටොපි කොලේ අයියෝ මේ ටොපි කොලේනේ. බිස්කට් කොලේ අයියෝ මේ බිස්කට් කොලේනේ. මේක හෙල්ලෙල්ල ඕක මොකද්ද එක හෙල්ලෙල්ලක් දැම්මහම කියලා 1000ක් විතර දානෝ ගෙහෙල්ලෙල්ල. ඊට පස්සේ රට අපිරිසුදු රටක් බවට පත් වෙනවා. ඉතින් මම ඒ ආදර්ශය දෙන්න මම කවමදාකවත් එහෙම වාහනෙන් එළියට විසි කරන්නේ නැහැ එහෙම ටොපි කොලයක්වත්. මොනවා හරි කොල කෑල්ලක් හරි ඒක මගේ බෑග් එක ඇතුලේ දා ගන්නවා. දාගෙන ඇවිල්ලා තියෙන ඔබත් ඒක පුරුදු වෙන්න. ඒක තමයි රටකට ගන්න ගෞරවය ආචාරය. දැන් බලන්න එක්කෙනෙක් මොනවා හරි දෙයක් කළාම හතර පහ දෙනෙක් එකකින් ගඳ ගහනවා එහෙම නැත්නම් විඳින්න සිද්ධ වෙනවා. එහෙම නිසා ඒ පාලනය කරගන්න දැනගන්නට ඕන. මේ ආයතනය වුණත් එහෙමයි. කිසි තැනක සර්වියට් එකක්වත් දාලා යන්නේ නැතුව කටයුතු කරන්න ඔබ පුරුදු වෙන්න ඕන. ඔබේ නිවසේ වුණත් එච්චරයි. සමහර නිවස් තියෙනවා හරි අපිරිසුදුයි. ඇත්තෙන්ම අපිට ගිලන්පස්සේ එක හදලා දුන්නට අපි වළඳන්නේ නැහැ. හිමින් සැරේ කටකොණින් මෙහෙම තියලා අරන් බිමින් තියලා ගොඩ වෙලා එනවා. ඇත්තට හේතුව අපිරිසුදුකම. එහෙම තියෙන්න බෑනේ නේද? අපි පුළුවන් තරම් පවිත්‍ර වෙන්න ඕන. තමන්ගේ දේ තමන්ට කැත නැති වුණත් තව කෙනෙකුට අනුන්ගේ දේ කැත වෙන්න පුළුවන් නිසා. ඒක නේද? ඒකකට දහමින් කරන්න ඕන මේ ඔක්කොම උහුල ගන්න එක නේද කියලා හිතුවොත් එහෙම ඒක හරි වැරදි අවබෝධයක්. නේද? බණ මාර්ගයෙන් යනවා කියලා කියන්නේ මේ දේවල් ඔක්කොම උහුල ගන්නයි කියන එක නෙමෙයි, ඒ සියලු දෙනා නිවැරදි කරගෙන යනවායි කියන එක තමයි. තේරුණානේ? තමන්ගෙන් අන් අයට විපතක් නැති, අන් අයගෙන් තමන්ට විපතක් නැති සමාජයක් හදාගෙන යනවායි කියන එක තමයි ධර්මකාමී ගමන කියන්නේ. එහෙම නැතුව හැමදේම මේ උහුලගෙන රෙදි අපුල්ලන ගලම් බවට පත් වෙන එක නෙමෙයි. තමන්ගෙන් අන් අයට කරදරයක් නැති, අන් අයගෙන් තමන්ට කරදරයක් නැති සමාජයක් හදාගෙන යන එකට තමයි ධර්මකාමී ගමනක් කියන්නේ. තේරුණානේ? ඒක පැහැදිලි. අන්න ඒ වැඩපිළිවෙල පන්සල්වල නැති හින්දා තමයි හාමුදුරුවෝ හරිය ඍජුව කටයුතු කරන්නේ නැති නිසා තමයි පන්සල් සමහර ඒවා හරිය අපිරිසුදුයි. හරිය අපිරිසුදුයි. හරි සර්ප දෙයක් ගලවලා යන්න පුළුවන් කමක් නැහැ සර් පාවහන් ගලවන්න කිව්වට. එවැනි තත්ත්වවල ඇති වෙන්නේ ඒකයි. එනිසා අපි මේ ධර්මකාමී ගමනක් කියලා කියන්නේ තමන් නෙවැරදි වෙලා අන් අය නෙවැරදි කරගෙන යන ගමනක්. එහෙම නැතුව අනිත් අය ඕන දෙයක් කියන්නේ කියලා උහුලගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. ඒකයි වැඩපිළිවෙල. එතෙන්ට අපි එන්න ඕන. ධර්මයේ පිළිබඳව ප්‍රශ්න නැතුව ඇති, ගැටලු නැතුව ඇති බොහෝ දෙනාට. මොකද ධර්මයෙන් අර ඉහත කී සියල්ලගේම ඔබට ප්‍රශ්නේ මතුවෙනකොට උත්තර හම්බෙන ස්වභාවයක් ඇති. ඒ ඥානයේ දිදුලන විට තියෙන ස්වභාවයක් ඒක. හොඳයි. හැම දිනකටම ධර්මයෙන් ජීවිතය ආලෝකමත් කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.